භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පබහාසේති අබ්භාමුත්තෝව චන්දිමාති ධර්මසෝනා බිලාසි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සද්ධර්මෙන් විදක් ශ්‍රවණය කරන්නට හැම දිනාම ඔය කය නිසලව තියනවා වගේ හිතක් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. ඇයි අපි බොහෝම වමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ? බොහෝම වමනාවෙන් ඕනෑකමින් ආදරෙන් සද්ධර්මය ශ්‍රවණය කළුත් ඇහුම්කන් දුන්නොත් තමයි මේ අහන දහම් කරුණු අපේ සිතේ ධාරණය වෙන්නේ මතක හිටින්නේ. එහෙම ධාරණය වුණොත් මතක හිටියොත් තමයි දහමක් තුලින් අපිට අපේ ජීවිතය හදාගන්න පුළුවන්, එහෙ නැත්නම් දහමක හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දහමක් තුලින් ජීවිතය හදාගන්න දහමක හැසිරෙන කෙනාටයි පින්වතුනි මෙලොව වේවා පරලොව වේවා පිහිටක් පිළිසරණක් රැකවරණයක් ලැබෙනවා නම් ලැබෙන්නේ. ඒ නිසායි අපි බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. පින්වතුනි අපිට අද වටිනාකම නොතේරුණත් අපි ඒ පිළිබඳ නොදන්නවා වුණත් පින්වතුනි බොහෝම වටිනා අවස්ථාවක් අපිට හම්බ වෙලා තියෙනවා. බොහොම වටිනා මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒ වගේම හඟවා කියන අරුතක් තේරුම් කරගන්නට පුළුවන් වටිනා මනුෂ්‍යාත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. මේ දුර්ලභ කාරණා ටික දුර්ලභ බව නොතේරුණත් පින්වතුනි අපිට ඒ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ලැබුණු මිනිස් ජීවිතයේ දුර්ලභ බව ටිකක් අනුමාන වශයෙන් හෝ හිතා ගන්නට පොඩ්ඩක් අපි උත්සාහවත් වෙමු. පින්වතු මොහොතකට සිහි කරලා බලන්න මේ ලෝකේ තුල ඉන්න සත්වයෝ ගැන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දෙන්නා වදාලා, මහණෙනි මේ පෘථුවිය තුල තියෙන මේ පොළොවේ තියෙන හැම ගහක් වැලක්ම අඟලේ අඟලේ කෑලි වලට කපලා දියේ ඉන්න එක සතාට එක ගාන වෙන් කළත් මේ අපි කපපු ගස් වැල් වල මේ කෑලි ටික බොහොම ශීඝ්‍රව ඉවර වෙනවා. දියේ ඉන්න සත්වයෝ ඊට වඩා බොහෝ වැඩිතරයි. අපි දන්නවා ලෝකෙ තුල හතරෙන් තුනක්ම තියෙන ජලය හතරෙන් එක කොටසයි මේ පෘථිවිය. එතකොට ඒ හතරෙන් තුනක් තුලම මිනිස්සු වාසය කරන්නේ මොකද මිනිස්සු ඉන්නවද නැන්නේ. ඊට පස්සේ ටිකක් සිහි කරලා බලන්න පොළොව තුල අලි කුටි වලස්සු කියන ලොකු සත්තුත් එක්ක ඕන ලොකු සත්තුත් ඇරලා ඉඩමක ඉන්න කූඹි වේයෝ වගේ ඉතා කුඩා සත්තු දිහා සිහි කරලා බැලුවොත් මම හිතන්නේ මේ ලෝකේ ඉන්න මුළු ලෝකෙම ඉන්න මිනිස්යන්ට වඩා මේ එක ඉඩමක ඉන්න සත්තු ටික වැඩි වේ. එහෙම බැලුවාම ඒ තිරසංගත අනිත් ප්‍රාණීන්ට සාපේක්ෂව මිනිස්සු නැහැ යන ගණයට යනවා වගේ. අපි පෙර ජීවිතයේ මැරෙනකොට ඔය එකම තැනකවත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැතුව මිනිස්සෙකුගේ මව් කුසම ප්‍රතිසන්දි වශයෙන් ලැබුණා කියන එක පින්වතුනි මට මෙහෙම උපමාවක් ගෙනවා. පොළවේ තියෙන ගල් කැටයක් අරගෙන ඒක හඳුනගන්න පුළුවන් විදිහට සංකේතයක් තබලා ආපහු මේ පොළවට දාලා මුළු පෘථුවිය එක්කම කවලම් කරලා කවලම් කරලා කවලම් කරලා අපි අත දානකොට හරියට ඒ ගල් කැටේම අපිට ලැබුණා. හිතන්නවත් බැරි තරම් ආශ්චර්ම සිද්ධිය. අන්න ඒ බඳු ආත්ම භාවයක් විමුතුන් ලැබිලා තියෙනවා. ඒ තරම් වටිනා ජීවිතයක් අපිට මේ ලැබිලා තියෙනවා. ඒත් අවාසනාවන්ත කාරණාව අපේ වටිනාකම අපි දන්නේ නැති වෙලා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් බුදුරජාණන් වහන්සේලාගේ 15 වීමත් බොහෝම දුර්ලභයි. ඒ දුර්ලභ වුණත් ලැබිලා තියෙන හින්දා තුනුරුවන්ගේ 15 වීමේ වටිනාකමත් අපිට තේරෙනවා අඩුයි. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ හැම කල්පයක් තුළම නැවත අනිවාර්යම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන ධර්මතාවයක් නැහැ. සමහර බුද්ධ ශූන්‍ය කල්ප පෙන්නනවා ගණනින් අසංකේයයි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි හිස්ව ගෙවිලා යන කල්ප වලට කියන බුද්ධ ශූන්‍ය කල්ප කියලා. ඒ කල්ප පෙන්නව ගණනින් අසංකේයයි කියලා. අසංකේය කියන ගණිත ගණන ලියන්නෙත් 1.140 කියන. කල්පය කියන එකට තථාගතයන් වහන්සේ උපමාවක් දෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කල්පය කියන එකට කෙතෙක් අවුරුදු තියනවද? අවුරුදු වලින් කියන්න පුළුවන්ද? මහාන කල්පය කියන එකට අවුරුදු වලින් කියන්න බෑ. සංඛ්‍යාවක් කියන්න බෑ. ස්වාමිනී උපමාවක් වෙන්න පුළුවන්ද? පුළුවන් මහාන. උපමාවක් නම් වෙන්න පුළුවන්. ගණනක් නම් කියන්න බෑ. උපමාවක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා වදාලා යදුනක් දිග, යදුනක් උස, යදුනක් පළල මහ විශාල ගල් පර්වතයක් තියෙනවා නම් මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් යම් කිසි කෙනෙක් රෙදි කඩකින් මේ ගල් තලාව පිහිනවා නම් මේ පිසීම නිසා මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් පිසීම නිසා මේ ගල් තලාව යම් දවසක ගෙවිලා යයි ඒ කල්පය ඉවර නැහැ කියලා. කල්පයට උපමා කළේ එහෙම. හොඳට ටිකක් මේ පින්වතුන් හිතට නගා ගන්න. යදුණක් කියන්නේ හැතැම් මුලින් ගත්තොත් 16ක්. උන හැතැම්ම 16ක් දිගයි ගල් තලාව. හැතැම්ම 16ක් උසයි. හැතැම්ම 16ක්ම ඝන පළලයි. අවුරුදු 100කට සැරයක් තමයි මේ ගල් තලාව පිහින් ඉරදි කියන්නේ. ඔහොම පිහිනකොට යම් දවසක ගෙවිල යනවා. අනේ දාටයි කල්ප. ඔන්න එක ගලක් ගෙවිලා ගියා බුදුරජාන් වහන්සේලා නැහැ. ගල් දෙකක් ගෙවිලා ගියා බුදුරජාණන් වහන්සේලා නැහැ. මේ වගේ ගල් පර්වත 4ක් 5ක් 6ක් 7ක් 10ක් 20ක් 50ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් කෝටි ප්‍රකෝටියක් ගෙවිලා ගියා නෑ. ඊට පස්සේ අබබ අහා අතට මේ විදිය ගණිත ක්‍රමයක් තියෙනවා. මේ විදියට ගිහිල්ලා අසංකේයයක් බුදුරජාණන් වහන්සේලා නෑ. අපිට අනුමානයට හිතල් මේව වෙන්න බෑ. අපිට හිතෙන්නේ දහමේ යථා ස්වභාවය නොදන්න ලෝකයා හිතන්නේ මේවා අතිශෝක්තිය වර්ණනාවක් නැත්තම් මේ බර කරලා පෙන්වන්න හදනවා. එතම බර කරලා පෙන්වලා චාටු කරලා මොකටද මොනවත් වගාවක් ගන්නද? එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බුරු කියන කෙනෙක් නෙමෙයි. මේක තමයි ඇත්ත. මේක තමයි ධර්මතාවය. ඒ කියන්නේ පින්වතුනි අපි මිනිස්සෙක් වෙලා හිටියත් මේ දුකින් ඈතර වෙන මාවත අපිට නැහැ. ඉතින් ඔන්න ඔය වගේ බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංකේයයි. එහෙම ගිහිල්ලා බොහෝම කලාතුරකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. එහෙම නැත්නම් එක කාලයක දෙනමක් තුනමක්වත් පහළ වෙනවා. අනේ ඒ කාලෙට අසත්පුරුෂ ඇසුරකට අහුවෙලා අකුසල කර්ම කළා අපි අවීචී. අනේ ඒ සද්ධර්මයේ වර්ධනය. උන්න ආපහු ওই වගේ ගල් ගෙවිලා යනවා ගාන. අනේ බොහෝම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනේ ඒ කාලේ අපි තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නැත්තම් නිරේ ලෝකේ. උන්නේ ඒ ශාසනෙත් අපිට වැරදුනා. කොහොමත් කාලයක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනේ අපි දීර්ඝායුෂ්ක බ්‍රහ්ම ලෝකේක ඉපදිලා. කන නැති හිඳ බණ අහන්න බෑ. දහම තේරුම් ගන්න විදිහක් නෑ. එතනත් වැරදුනා. කොන තවත් දීර්ඝ කාලයක් මේ වගේ ගල් රාශියක් ගෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඊටාමත්ම මේච් කියන්නේ අර නොදීවුණු අපි කියන්නේ දැන් වැඩි වගේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ වඩින්නේ නැති යන්නේ ඉන්නේ නැති ඒ වගේ බොහොම ප්‍රාන්ත තැනක ඉපදිලා ඒ දහම අපිට අතහැරෙනවා. නැතිනම් මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදිලා ඒ දහම අතහැරෙනවා. එහෙම නැතිනම් අපි මිනිස්සු වෙලා ඉපදිලා හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න බැරි සිහි නුවණ නැති ස්වභාවයෙන් ඉපදිලා තව ජීවිතයක් අපිට ලැබුණා හොඳට සිහි කල්පනාව තියෙනවා. හොඳ දක්ෂයි තරකෙන් යමක් විනිවිද දකින්ට. හඟවාගෙන අරුතක් තේරෙනවා. අනේ ඒ කාලේදී බුදුහාමුදුරුව පහළ වෙලා නැහැ. චින්වතුනි මේ අවස්ථාවට ගැන බුදුහාමුදුරුව පෙන්වන මේකට අෂ්ට දුෂ්ටක්ෂණ. මෙන්න මේ අටෙන් මිදිලා බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් කෙනෙකුට හම්බ වෙනවා කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය යහපත් වූ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. කින්වතුනි අපි නොදන්නවා වුණාට එබඳු වටිනා අවස්ථාවක් ලබා ගන්නට තරම් අපි වාසනාවන්ත වෙලා ඒත් ඒ වාසනාව එක්කම පොඩි බඳගෙන ආපු අවාසනාවකුත් අපේ ජීවිත තුල තියෙනවා. ගතානුගතිකව දිවෙන ලෝකයේ අනුදුවමින් සද්ධර්මය අවබෝධ කරන්ට උත්සාහවත් වෙන්නේ නැති ලෝකයේ අනුකරණය කරමින් ලෝකයේ තුල පවතින දේම සාර වශයෙන් ගන්නට අපේ මනස උරු වෙලා දහමේ තියෙන වටිනාකම තේරෙනවා ගොඩාක් අඩුයි. මේ පින්මුතුන්ට මේ දහමේ තියෙන වටිනාකම තේරුනොත් ඔය මට්ටමින්වත් ඉන්නේ නැති වෙයි. ඉතින් මොන ක්‍රමයකට හරි පින්වතුනි මේ දුර්ලභ අවස්ථාව අපිට හම්බ වුණා. මේ හම්බ වීමෙන්ම පින්වතුනි පාරමිතා සම්පූර්ණයි කියලා තේරෙනවා. දැන් බත් ටික පිඟානකට බෙදලා අතට දුන්නා වගේ අවස්ථාවක්. ඉතින් පින්වතුනි මෙන්න මේ අවස්ථාව වැරදුනොත් වරදවා ගත්තොත් මේ සංසාර දුකෙන් ගොඩෙන්ට පුළුවන් මාන්‍යක් කියන්නේ නැහැ. දීගෝ ජාග රතු රත්තින් දීගං සන්තස්ස යෝජනා දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිචානතං. වෙහෙසක් දැනෙන කෙනාට රෑ නින්ද යන්නේ නැති කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි වගේ තේරෙනවා. වෙහෙසක් දැනෙන කෙනාට යොදුනක් ගොඩාක් දුරයි වගේ තේරෙනවා. දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතං. සද්ධර්මය නොදන්න බාල කෙනාට සසර ගොඩාක් දිගයි. සසර ගොඩාක් දිගුනහම මොකද වෙන්නේ? ගොඩාක් දුක් විඳින්න අවස්ථාව හම්බ වෙනවා. මම හැමදාම මතක් කරන ටිකක් දේශනාවකට ගියාම අදත් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුක්ත නිකාය අනමතග්ග සංයුක්ත සූත්‍රයේදී මෙන්න මේ ටික. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරතං මමංචේව තුම්මා කංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්ට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ නියත දුවන ලදී සැරිසරන ලදී කියලා පෙන්වුවා. පින්වතුනි මේ සසර නිකම් අපි නියත දිව සැරිසරුව නෙමෙයි. ධර්මයේ පෙන්වා වදාළ තථාගතයන් වහන්සේ මේ දීර්ඝ සංසාරෙදී මව්මල දුකට, පියාමල දුකට, සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුකට වෙන වෙනම අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ එනකොට අපි මනුස්සාත්ම භාව ලබනවට වඩා වැඩිපුර ලබලා තියෙනවා තිරිසන් ආත්ම භාවය. තිරිසන් ආත්මවල උපදිනකොට කුකුල්ලු වෙලා ගවය වෙලා එළුව වෙලා උපදින වාරවලදී තමන්ව මස් පිණිස මරණකොට දෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ කුතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මේ ගෙවුණු ජීවිතවල නින්දා අපහාස ඇනුම් ගනුම් තාඩන පීඩන වලින් දුක් විඳ වාරවල මෙන්න මෙච්චරයි කියලා හිතන්නට බෑ. ඒ විතරකුත් නෙමෙයි, අද මෙහෙම වුණාට අද මෙහෙම හිටියට ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිතයේ අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු ජීවිත ඕන තරම් තියෙන්න ඇති. පොඩි කුෂ්ඨ දද හැදිලා ජීවත් වෙනකොට පණුව ගහලා මැරුණු ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒ පින්වතුනි, භවයෙන් වැහිලා හින්දා අද අපිට පේන්නේ භවයෙන් වැහිලා හින්දා අපිට නොපෙනුනත් භවය තුල ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින නිසා, භවය තුල මෙබඳු දුකක් පවතින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා බොමානුකම්පාවෙන් මේ ලෝකෙට පහළ වෙන්නේ. පහළ වෙලා මේ දුක්සහගත භවයෙන් දුක්සහගත ලෝකෙින් එතර වෙන්න මාර්ගය පෙන්වනවා, දේශනා කරනවා. එබඳු මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න මාර්ගයක් වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබුණු වෙලාව මේ. ඒ හින්දා අපි හැමදෙනාම බොහෝම හොඳින් යොමනාවෙන් මේ ධර්මය ප්‍රගුණ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ ධර්මයේ තියෙන වටිනාකම අපිට නොවැටහුනොත් සසර දුකට පත්වෙන විදිහට කටයුතු කරන්නේ තව කෙනෙක් නෙමෙයි, අපිමයි කටයුතු කරගන්නේ. මේ ධහම අපි අවබෝධ කරගත යුත්තේ ඒ නිසායි. අපි මේක එහෙම කරන්න එපා කියනවා නෙමෙයි, නමුත් මේ කාරණාවල අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. හැම දෙයක්ම නිස්සරණාද්යෙන් කලකිරීමේ නුවණ තියාගෙනයි හැම දෙයක්ම ඇසුරු කළ යුත්තේ. මේ පින්තුණු අපි හොඳ ලස්සනට ගෙයක් දොරක් හදලා මල් වවල හරි ලස්සනට තිබුණොත් ඒකෙන් සතුටු වෙන්නේ අපේ මෙහිත නේද? අපේ හිත සතුටු වෙලා ඒ තුල ඇලෙනවා කියලා කියන්නේ මේ තුල ලෝකයේ තුල ආදීනවක් පෙන්වන්න දෙන්නේ නැහැ අපි අපිටම. ලෝකයේ තුල කලකිරෙයි, ලෝකෙට කලකිරෙන්න දෙන්නේ නැහැ අපි අපිටම. මිදීමට විමුක්තියක් හොයන්න ඉඩ දෙන්නේ නැහැ අපි අපිටම. හරියට තමන්ගේ බෙල්ල කපා ගන්න කෙනෙක් තමන්ම දැලි පිහිය ගන්නවනම් දහමක් නැති කෙනෙකුට හම්බෙන බාහිර දේ අන්න ඒ වගේ. හැම වෙලාවෙම ඒ ස්වභාවය මතක තියාගෙන ජීවිතය අසුරවන්නට ඕනේ. ඉතින් මම මේ ටිකේ මතක් කළේ පින්වතුනි, සසර බොහෝ අපි දුක් විඳාය. ඒ කොච්චර දුක් වින්දත් ඒ දුක නැති කරන මාවත සද්ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා බොහෝ සෙයින් පහළ වෙන්නට ඇති ඒත් ඒකම බුද්ධ ශාසනයක්වත් අපිට ආදරෙන් ඇසුරු කරන්න බැරි වුණා. ඇසුරු කළේ නැහැ. ඒ නිසායි අද අපි හැම කෙනෙකුම මේ සසර තුල ඉන්නේ. ඉතින් මම මේ ටික මුලින් මතක් කළේ අපිට අපේ ජීවිතවල පවතින දුක්ඛදායක ස්වභාවයේ යම් මට්ටමකට හෝ තේරුනොත් තමයි තුනුරුවන්ගේ වටිනාකම තේරෙන්නේ. එහෙම නැතිනම් තුනුරුවන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. යම් කිසි දෙකලවරක් තියෙනවා නම් එහා පැත්තේ කෙලවර දුක්සහගත වුණොත් අපි අනිත් පැත්තේ කෙලවරට දුවනවා. ඒ පැත්තේ කෙලවර දුක්සහගත වුණොත් අපි අනිත් පැත්තට දුවනවා. මේ දෙපැත්තම දුක්සහගත වුණොත් තමයි අපි මැදින් පැනලා යන්න තැනක් තියනවද කියලා හොයන්නේ. එහෙම නැත්නම් අපි කවදාවත් එහෙම හොයන්නේ නැහැ. එහෙම හොයන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ලෝකය කියන එක දුක තුලයි පිහිටලා තියෙන්නේ. ලෝකය කියන එක දුකයි, අපි දුකයි පරිහරණය කරන්නේ, දුක තුලයි වාසය කරන්නේ කියලා යම් කිසි කෙනෙකුට තේරුණොත් යුනුයි දුකෙන් මිදෙන්න මගක් හොයන්නේ. එහෙම නැතිනම් එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අද අපිට ඇයි මේ ධහමට උත්සාහය යෙදෙන්නේ නැත්තේ? මේ ධහමේ උත්සාහය වටිනාකම තේරෙන අඩුයි අපිට. ඒකේ අවශ්‍යතාවය තේරෙලා නැහැ අපිට. අපි මෙහෙම කිව්වොත් ඔළුවේ කැක්කුමක් හැදුනොත් පැනඩෝල් දෙකක් ගත්තාම හරි කියන තැනකින් තීන්දු తీරන තියෙන අපිට නිවන හොයන්න ඕනේ වෙනවද? ඕනේ නැහැ නේ. අවශ්‍යද? නැහැ. පැනඩෝල් දෙකක් ගත්තාම හරි ප්‍රශ්නේ විසඳිලා. බඩගින්න ඇති වුණොත් කෑවනම් හරි කියලා උත්තරයක් තියෙන කෙනාට ආපහු මේ දුක නැති කරන්න මගක් හොයන්න ඕනේද? ඕනේ නැහැ නේද? ඉඳගෙන ඉන්න අපිට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වුණොත් හිත ගන්නවා කියන තැනකින් උත්තරයක් තියෙන නිසා නිවන හොයන්න ඕනේ වෙනවද? ඕනේ වෙන්නේ නැහැ. ඔය තැනින් නේද අපි ඔක්කොම නතර වෙලා තියෙන්නේ. ඔය හින්දා නේද අපිට දුක කියන කෙච්චරම ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම නිවන් දකින්න ඕනේ කියලා තේරලත් නැහැ. දැන් අද මේ මිදෙන්න තැනක් නැමයි කියලා දැක්කොත් ඒක අනිවාර්යෙන් අපි කරනවා නේ. ඒ මට්ටමට අපි ජීවිතේ තේරලා නැහැ. ඒ ටික තේරුම් කරගන්න තමයි මේ බුද්ධෝත්පාද කාලෙක හම්බ වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මෙන්න මේ ස්වභාවය. මං කිව්වේ ඒකයි, එක පැත්තක් දුකයි කියලා දැක්කොත් අපිට සැපයි කියලා පැත්තක් තියෙනවා නම් ඒ පැත්තට දුවනවා මිසක නැදින් පයින්නොද එක පාටම අපි නැහැ. අනිත් පැත්ත දුකයි කියලා පේනකොට එහා පැත්ත සැපයි කියලා පේනකොට ඒ පැත්තට දුවනවා මිසක එන උත්තර ඕනේද අපිට? නෑ. බැරි වෙන දෙපැත්තම දුක වුණොත් එදාට නම් ටිකක් හොයනවා අපි මැදින් පැනලා යන්න තැනක් තියනවද කියන එක. නේද? අපි ඔක මේ ඉන්න ඉරියව්වෙම ගමු. ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වුණොත් අපිට සැපයි කියලා පේනකොට අපි සැපයි කියලා පේන ඉරියව්ව ගන්නවා මිසක නිවනක් එහෙම හොයනවද? නෑ. හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව සැපයි කියලා පේනවා නම් අපි ඒ ඉරියව්ව ගන්නවා මිසක වෙන මැදින් යමක් හොයනවද? නෑ. යම් කිසි කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව දෙකම දුකක් කියලා තේරුණා. අන්න එදාට නම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් කොහොමද මේකෙන් මිදෙන්නේ? බඩගින්න දුකක් එකට කෑවහම සැපයි හොඳයි කියන උත්තර තියෙන දාට කෑම කනවා. කෙනෙකුට උත්තරයක් આવොත් නුවණක් આવොත් බඩගින්න දුකයි. ඒ දුකට ප්‍රතිකර්ම කරනවා කියන එකත් දුක. දැන් ඒක බඩේ තියෙන එක දුකක් නේ ඊට පස්සේ. ඒක අයින් කරගන්න හැම බැරි වුණොත් සැපක්ද ඒක? දුකක්. ඒ කියන්නේ එක දුකකට කරන ප්‍රතිකර්මයේ තව දුකක ආරම්භය කියලා අපි දැක්කොත් ඒක සැප නෙමෙයි තව දුකක ආරම්භය නේද කියලා දැක්කොත් දැන් ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකයි නම් අපි හිටගත්ta කියලා කියන්නේ හිටගත්තු දුකේ ආරම්භය නෙමෙයිද? බඩගින්න කියන දුකට ප්‍රතිකර්මයක් කරනවා කියනකොට දැන් ඒක කුසේ තියෙනවා කියන කාරණාවේ ආරම්භය ඒ දුකේ ආරම්භය නෙමෙයිද? එතකොට නුවණින් බැලුවාම බුදුරජාණන් වහන්සේගේ දහම දිහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකයේම දුක මත පිහිටලා තියෙනවා කියලා. නමුත් රළු රළු දුකට සාපේක්ෂව පොඩි පොඩි දුක සැප හැටියට දකින්න අපි හුරු වෙලා මිසක රළු රළු දුකට සාපේක්ෂව සියුම් සියුම් දුක සැප හැටියට දකින්න හුරු වෙලා මිසක යථාර්ථ වශයෙන් ගත්තාම හැමතැනකම දුකමයි තිබිලා තියෙන්නේ. අපිට නුවණක් යම් කලක ආවොත් දුක විතරක් නෙමෙයි සැපද දුකයි කියලා අන්න එදාටයි අපි විමුක්තිය මාවතක් හොයන්නේ. ඉතින් මෙන්න මේ නුවණ එන්නේ මේ නුවණ ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ මාර්ගය ප්‍රතිපදාව දැනගෙන ඒ අනුව හැසිරෙන කෙනාටයි එයාට විතරයි ලෝකයා විඳින සැපද දුකක් නේද කියන තැන දැකලා ලෝකේ කලකිරලා නොඇලිලා ලෝකෙන් මිදෙනවා කියන තැනට එන්නේ. තාම මම මේ කිව්වේ ඕගොල්ලන්ට සැපද දුකක් කියලා දකින්න කියන එක නෙමෙයි. මෙහින් දකින්න බෑ ඒක. නමුත් අපි නොදක්කට ඇත්ත ඒක. ඒ කාරණාව දැකලාමයි කවදා හරි දවසක අපි දුකෙන් මිදෙනවා නම් මිදෙන්නේ. ඒ ලෝකේ සැපයි කියන දේද දුකයි කියන කාරණාව දකින තැනට යන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ගැන අපි ඉගෙන ගන්නට ඕනේ දැනගන්නට ඕනේ. ඒ ඉගෙන ගන්න දැනගන්න අපිට හම් වෙන්නේ මේ වගේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඒ හින්දා මං නැවතත් මතක් කරනවා තුන්තුනි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා උභේන මිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගාති. උභේන මිදං මරණමේව දෙපසින්ම මරණයමයි. නාමරණං පච්චාවා පුරේවා නොමරීමක් පෙරවත් පසුවත් නැ. පටිපජ්ජත දහමේ හැසිරෙන්න මා විනාශත විනාශ වෙන්න එපා කනෝවා මා උපජ්ජගාති මේ සන සම්පත්‍ය අත්හැරගන්න එපා කියලා පෙන්නනවා. මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙනවා දෙපැත්තෙම මරණය තියෙනවා. නොමරුණු බවක් පෙර තිබුණත් නෙමෙයි ඉදිරියේ තියෙනවත් නෙමෙයි. ඒ හින්දා මේ දහමේ හැසිරෙන්න මේ අවස්ථාව අත්හැරගන්න එපා කියලා පෙන්වනවා. ඉතින් මම මේ ජීවිතයේ ඇති ස්වභාවය ගැන ඉස්සෙල්ලා මතක් කරන්නේ එහෙම කළාමයි මේ ධර්මයේ වටිනාකම අපිට එන්නේ. ඒ කියන්නේ අපි කියමු බුදුබණ අහන්නට ඕනේ, ධර්මය අහන්නට ඕනේ. හොඳට අහලා හිතේ ධාරණය කරගෙන ධර්ම හැසිරෙන්න ඕනේ කියලා අපි කිව්වෝ. ඇයි අපි හැසිරෙන්නේ ධර්මේ? ඇයි මේ කියන ධර්ම අපි ඇසිය යුත්තේ? ඇයි මේ ධර්ම අවබෝධ කරගත යුත්තේ? හොඳයි අවබෝධ කර නොගත්තොත් ඇති ආදීනව මොනවද? හොඳයි අවබෝධ කරගත්තොත් ඇති වටිනාකම යහපත මොකද්ද? මෙන්න මේ ටික අපි දැනගන්නට ඕනේ. ඒ ටික පෙන්වන්නයි මම මේ කතා කරන්නේ. කවුරු හරි කියනවා නම් නිතරම භාවනා කරන්න, මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා, අපිට තව ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක. ඇයි මම ධර්ම බණ අහන්නේ? ඇයි මම ධර්මය අවබෝධ කරගන්නේ? මොකටද? මොනවා හරි දෙයක් කරන්නේ අපි නිකන් නෙමෙයි, අර්ථයක් දැකලානේ කළ යුත්තේ. භූමි කර්මාන්තයක් හරි කළා නම් මෙහෙම කළාම මේ අස්වැන්න ලැබෙනවා කියලා දන්න හින්දානේ කරන්නේ නේද? හොඳයි, අපි ධහමක හැසිරෙනවා නම් හැසිරෙන්න ඕනේ අර්ථය කියන එක දැනගෙනමයි. මේ ධහමේ හැසිරුණොත්, මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපිට ලැබෙන ආනිසංස ටික මෙන්න මේක. මේ ධර්මයේ හැසිරුනේ නැත්තම් ලැබෙන ආදීනව ටික මෙන්න මේ ටික කියන කාරණාව අනිවාර්යයෙන්ම අපි දැනගෙන තියෙන්නට ඕනේ. එහෙම දැනගත්තොත් පිටිපස්සෙන් ඉඳන් කවුරුවත් තල්ලු කරන්න ඕන යන්න යන්න බණ අහන්න කියලා. අපිමයි යන්නේ. ඇයි? අපිටම පේනවනම්, අපිටම තේරෙනවනම් ධර්මයක් අවබෝධ නොවුනොත් මෙන්න මේ ආදීනව ටික විඳින්න වෙනවා. ධර්මයක් අවබෝධ වුණොත්, නැත්තම් මේ කියන ධහම තේරුනොත් වැටහුනොත් මෙන්න මෙහෙම යහපතක් වෙනවා කියලා. අපි මේ සඳහා යොමු වෙනවා. අපිට යම් පාඩුවක් වෙනවා නම් යම් තැනකට ගිහිල්ලා අපි යනවද? අපිටම පේනවනම් මෙතෙන්ටිකුත් පාඩුවක් වෙනවා කියලා. අපිටම පේනවනම් මෙන්න මෙතෙන්ට ගියොත් විශාල ලාභයක් වෙනවා කියලා නොයා ඉන්නවද? තල්ලු කරන්න ඕනේද? වාහනයක් ගන්න විශාල සල්ලි මලු මලු දෙනවා අතන. මහා විශාල ලාභයක් කියලා තේරුණොත් අනේ මේ යන්නකෝ ගිහිල්ලා ගන්නකෝ කියලා තල්ලු කරන්න වෙයිද ඕගොල්ලන්ට? නැත්තම් මැණික් බෙදනවා කියලා කිව්වොත් තල්ලු කරන්න වෙයිද? ඕනේ නේද? තල්ලු කරගෙන යයි අපිවත් නේද? අනිත් කට්ටියව තල්ලු කරගෙන යයි මිසක. ඒ වගේ මේ ධහමේ ස්වභාවයත් එහෙමයි. මේ ධහම හරියට තේරුනොත් තේරෙන කෙනාව ඉදිරියට තල්ලු කරන්න ඕනේ. එයා යනවා. අපි බලමු මේ ධහම අවබෝධ කර නොගත්තාම තියෙන ආදීනව ටික මොකද්ද? අවබෝධ කරගත්තාම නැත්තම් සම්මාදිට්ඨි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධ කරගන්න කියලා. මොකද සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න. මේ ඇත්ත ඇති හැටි දැකීම අවබෝධ කරගන්න ඕනේ. සම්මාදිට්ඨිය අවබෝධ කරගන්නට ඕනේ. මේ ඇත්ත ඇති හැටි අවබෝධ කර නොගත්තාම තියෙන ආදීනව ටික මොකද්ද කියලා අපි බලමු පුතා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ඇත්ත ඇති හැටි නොදකිනවා නම්, ඇත්ත ඇති හැටි නොදකින එකේ ආදීනව තමයි ඉබේම තියෙනවා වැරදිවට දකිනවා කියන දෘෂ්ටිය අදහස ඉබේම. තව පැත්තකින් ගත්තාම හටගත් ධර්මය නිරුද්ධ වෙනවා කියන කාරණාව ඇත්තනම් ඒ කාරණාව නොදැක්කොත් හටගත් ධර්මය තියෙනවා කියන කාරණාව අපිට එළඹ සිටිනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා දැක්කේ නැත්නම් ඇති වෙච්ච දේ තියෙනවා කියලා පේනවා කියන එක වළක්වන්න පුළුවන්ද? හටගත් දේ ඒක යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම සම්මාදිට්ඨියට පෙන්වනවා. නිකන් නෙමෙයි සම්මාදිට්ඨිය පෙන්වන්නේ. විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදේ. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති ධම්ම ඇත කියලා පෙන්වන්නේ මොකද්ද? යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නව නම් සියල්ල හේතු නැති වෙනවා කියලා දකින්න ඕනේ. එහෙනම් යමක් හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනවා කියලා යම් තැනක දකින්නවා නම් දකින්න ඕනේ නම් ඇයි ඔය දැකීම අපි ගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ආදීනව ටික යම් කිසි කෙනෙකුට හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දැක්කේ නැත්නම් ඒ නොදැකීමේ ආදීනව තමයි හටගත් දේ ඇති බවට එළඹ සිටින්නේ මනකට. හටගත් දේ ඇති බවට එළඹ සිටිනකොට ඒකේ තියෙන ආදීනව තමයි මොකද්ද? ඒ දේවල් ඇති බවට හම්බෙන දේ තුල කලකිරෙන්නේ නැහැ. නිත්‍ය බව තුල අපි ඒක කලකිරෙන්නේ නැහැ. කල නොකිරෙන එකේ දෝෂය මොකද්ද? එදේ ඇලෙනවා. ඇලෙන එකේ දෝෂය මොකද්ද? බැඳෙනවා. බැඳෙන එකේ දෝෂය මොකද්ද? මිදෙන්නේ නැහැ. මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්නසුනේ මිදෙන්නේ නැහැ. ඔන්න හොඳට බලන්න, ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්නස් වලින් මිදීම කියන එක කවදාවත් ගන්න බෑ. කවදාවත් මිදීම කියන එක ගන්න බෑ. නොඇලුනොත් මිදෙනවා කියන ධර්මතාවයයි වෙන්නේ. ඇලෙන්නේ නැතුව හිටියොත් මිදෙනවා කියන එක වෙන්නේ ඉබේම මිසක මිදෙනවා කියන එක ගන්න බෑ. ඇලෙන්නේ නැහැ, ලෝකෙට ඇලෙන්නේ නැතුව ඉන්නවා, තණ්හා කරන්නේ නැතුව ඉන්නවා කියන එක කවදාවත් ගන්න බෑ. කල කිරුණොත් ඇලෙන්නේ නැහැ කියන ධර්මතාවය වෙනවා. කල නොකිරෙනවා නම්, කල කිරෙනවා නම් නොඇලෙනවා. එහෙනම් කල නොකිරුණොත් මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලෙනවා කියන එක නවත්තන්න බෑ. මොකේද? දුකෙන් නොමිදීම නවත්තන්න බෑ. දුකේ ඇලෙනතා. දුකේ ඇලෙන එක නවත්තන්න බෑ. දුකේ කලකිරෙන්නේ නැතිතා. දුකේ කලකිරෙන එක නවත්තන්න බෑ. මොකද්ද? ඇත්ත ඇති හැටිය දකින්නතා. හටගත් දේ නිරුද්ධයි කියලා නොදකිනකොට දුකේ කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැති වුනහම ඇලෙනවා, ඇලුනහම බැඳෙනවා, බැඳුනහම මිදෙන්නේ නැහැ. අපි ඕක පෙළක් දකින්න එපා. අපි අපේ ජීවිතයෙන් දකින්න හදමු. ඔගොල්ලෝ ඇහෙන් රූපයක් දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා දකින්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසා නෙමෙයි. අදහන්න එපා. ඕගොල්ලෝ ගැනම බලන්න. ඇහෙන් රූපයක් දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා ඕගොල්ලෝ දකින්නවද? නැහැ. ඒ නොදකින එක නිසා දැකපු දේ තියෙනවා කියන එක ඉබේම තමන්ගේ මනසේ එළඹිලා තියෙනව නෙමෙයිද? තමන් දැන් මේ කොහෙවත් කියන එකක් නෙමෙයි, මේ සත්‍යයක් දැන් අපි හොයන්නේ. දැකපු දේ තියනවා කියන එක එළඹ සිටිනව නෙමෙයිද? තියෙන දේ නැවත නැවත හොයාගෙන යනවා මිසක ඒකේ අපි කලකිරලා තියනවද? නැහැ. හොඳයි. ඒ තියෙන දෙයට හටගත් දේ නැති වෙනවා කියලා නොදකිනකොට ඇති බව හම්බ වෙනවා. ඇති බව නිසා මොකද වෙන්නේ? අපි කලකිරෙන්නේ නැහැ. දැන් මේ දැකපු අහපු තියනවා කියලා පෙනෙන දේවල් වල අපි කලකිරලා දින්නේ අපිට දෙමව්පිය සහෝදරය ඥාති හිතේසින් ලෙඩක් වුණාම මරුණාම ඒ මොහොතට කලකිරීමක් ඇති වෙයි. ඒ කලකිරීම නෙමෙයි මේ. ඒ කලකිරීම නෙමෙයි මේ. යම් තැනක කලකිරුණා නම් ඒක නොඇලෙන්නටම ඕනේ. අපි ඒ දේවල් වල කලකිරුණාට අනිත් දැකපුහපු දේවල් වල කලකිරලා හැම දෙයකම කලකිරලා දින්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? කලකිරලා නැතිනම් අපි ඒ දේවල් වල ඇලෙනව නේද? කොහොමද ඇලෙන්නේ? මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ ගෙදර, මේ මගේ රස්සාව, මේ මගේ වාහනේ, මේ දේවල් මගේ කියලා ඇලිලා නැද්ද? දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසා නේ තමන්ව දකින්න, තමන්ට මෙහෙම වෙලා තියෙනවද කියන එක. තමන්ගේ හිත කැමති වෙච්ච දේවල් ඔය තුල නැද්ද? තියෙනවනේ. ඒ ඇලිලා කියන්නේ ඒක. ඇලීමෙන් මොකද වෙන්නේ? බැඳෙනවා. දැන් තමන්ව බැඳිලා තියෙන්නේ. අපි දන්නවා සුනකෙක්ව හරි, අලියෙක්ව හරි, ගවයෙක්ව හරි කනුවක ටැඹක බැඳහම ඒ සතාට කැමති විදිහකට හිතුණු විදිහකට හිතුණු තැනක යන්න පුළුවන්ද? ඇයි බැරි? බැඳලා හින්දා. දැන් මේ පින්වතුන්ට කැමති තැනක හිතුණු තැනක හිතුව විදිහකට යන්න පුළුවන්ද? ඇයි? බැඳලා. අපි හිතාගෙන ඉන්නේ මේ දරුවට ආදරෙයි. මේ මේක මනුස්ස දහම කියලා. මනුස්ස දහම වේවා, මනුස්ස දහම මොන කරුණක් කියන අපි සාධාරණීකරණය කරන්න හැදුවත් ඇත්තනම් බැම්මක් නේද? යන්න බැරි බවක් තියෙනවනේ. ඔයගලන්ට පුළුවන්ද ආරණ්‍යට ගිහිල්ලා බණ භාවනා කරන්න? මහාන වෙන්න පුළුවන්ද? ඇයි බැරි? බැඳිලා. යකඩ දන් වලක් නම් කියතකින් ඔක කපන්න පුළුවන් වෙයි. ලණුවක්කින් බැඳපු බැම්මක් කපන්න පුළුවන්. ඒ බැම්මක් එහෙම නෙමෙයි. දැන් මේක කියතකින්වත් පිහියකින්වත් මන්නකින්වත් කපන්න එහෙම අල්ලලා පුළුවන්ද? ඊටාම සියුම් බැම්ම. බුදුරජාණන් වහන්සේ බැම්මට හොඳ උපමාවක් දෙන්නනවා. මහණෙනි මම පෙරවුවක් කියමි කියලා. මහණෙනි මේ පෙර අතීතයේදී මේ දෙවියොත් අසුරයොත් හා යුද්ධයක් ඇතිවෙනවා. දෙවියොත් අසුරයොත් අතර යුද්ධයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අසුරයන්ගේ රාජ්‍යරුව වේපචිත්ති අසුරේන්ද්‍රයා කියනවා අසුර පිරිසට, මේ යුද්ධෙන් යම් වෙලාවක අසුරය දිනුවොත් සක්‍ර දෙවියන්ව පස්බැම්මකින් බැඳලා අරගෙන එන්න කියලා. පස්බැම්මක කියන්නේ අපි කියන්නේ අර කකුල් දෙකයි අතුයි ඔක්කොම හතරම එකට එකතු කරලා ඔළුවත් එකට එකතු කරලා අර කුදලනවා කියලා කියන්නේ. මේ විදිහට බැඳගෙන එන්න කියලා. ඊට පස්සේ සක්‍ර දෙවියෝ කියනවා දේව පිරිසට, මේ යුද්ධෙන් යම් කිසි වෙලාවකදී දෙවියෝ දිනුවොත් අසුරු රජ වේපචිත්ති අසුරේන්ද්‍රයව හිස පස්වෙනි කොට ඇති බැම්මෙන් බැඳගෙන මංගාවට ගියන්න කියලා. යුද්ධේ පටන් ගත්තා. මේ යුද්ධෙන් දෙවියෝ දිනුවා. දිනුවාම දෙවියෝ මොකද කරන්නේ? වේපචිත්ති අසුරේන්ද්‍රයව අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි මේ පහම එකට තිහිටින විදිහට බැඳලා කුදලගෙන සක්‍ර දෙවියෝ ගාවට ගෙනිච්චා. සක්‍ර දෙවියෝ කියනවා අසුරේන්ද්‍රයට මෙන්න මෙහෙම, ඔබ දැන් හිතුවොත් අසුරේන්ද්‍රය අසුරය ඒකාන්තයෙන් අයහපත්, අසුරය නරකයි, මේ දෙවියෝ බොහොම දැහැමි, දෙවියෝ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා ඔබ හිතුවොත් මේ හිතීමත් සමගම ඔය පස් බැම්මේ මිදිලා, මේ බැඳුම් වලින් මිදිලා දිව්‍ය සම්පත්තියෙන් ආඩ්‍ය වෙච්ච දිව්‍ය සම්පත්ති විදින තමන්ට තමන්ව දකින්න පුළුවන්. ඉතින් දෙවියෝ වැරදි, දෙවියෝ දුෂ්ටයි, දෙවියෝ හොඳ නෑ, අසුරයෝ හොඳයි කියලා හිතුනොත්, ඒ හිතෙන හිතුනොත් ඔබට ඔය බැඳුම් සහිතවම පෙනේ කියලා. මේ බැම්ම කොච්චර සිවුන්ද කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ සිතින් මාත්‍රයකින් ලෙහෙන බැඳුමක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ බැම්ම එච්චරට සිවුම්, එතකුදුවත් මහණෙනි මම මේ තෘෂ්ණා නැමැති බැම්ම ඊට සිවුම්ගයි කියනවා කියලා. අර බැම්ම අර සිතුවිල්ලත් එක්කම ලෙහෙනවා. දෙවියෝ ශ්‍රේෂ්ඨයි, දෙවියෝ හොඳයි කියලා හිතුණු ගමම බැම්ම ලෙහෙන ඉදී. අසුරය හොඳයි, දෙවියෝ හොඳ නැහැ කියලා හිතුනොත් බැම්ම එහෙමම තද වෙනවා. එතකොට සිතුවිල්ලකින් තමයි මේක ගැටේ ලෙන්නේ. එතකොට එච්චර සියුම් මේ බැම්ම. බුදුරජාණන්ස දේශනා කරනවා මහානි මේ තෘෂ්ණා නැමැති බැම්ම ඊට සියුම්. එහෙනම් දැන් අපිට හිතූ තැනක හිතූ වෙලාවට යන්න බැයි නම් මොකද මේ වෙලා තියෙන්නේ? බැඳිලා. දැන් බැඳිලා හින්දා කනුවක නම් බැඳේ. බැඳිලා තියෙන කනුව වටාම ඉඳ වෙනව නේද? දැන් ඉතින් ගෙවල් දොරවල් දුව පුතා දරුවෝ කියලා දැන් මේව දාලා යන්න බෑනේ. බැඳිලානේ දැන් ඕව එකමයි ඉඳ වෙන්නේ. මේව එක ඉන්නකොට මිදෙන්නේ අපි කොහෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුම්නසොලි. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩන් මිල මුදල් කියන ඒවා අනිත්‍ය වෙන, ක්ෂය වෙන, වෙනස් වෙන, නැසෙන දේවල්නේ. එහෙනම් දැන් ඉන්න වෙලා තියෙන මොනවා එක්කද අපිට? අපි බැඳිලා තියෙන මොනවාද? අනිත්‍යයේ බැඳිලා තියෙන්නේ, දුකේ බැඳිලා තියෙන්නේ, ක්ෂය වෙන භවයේ බැඳිලා තියෙන්නේ, ජරාවේ බැඳිලා තියෙන්නේ, මරණේ. අපි යම් කෙනෙකුට ආදරෙයි, තයව කෙනෙක්ව දාලා යන්න බැයි නම්, යම් රූපයක්ව දාලා යන්න බැයි නම් මේ රූපේ ලෙඩ වෙනවද නැද්ද? එහෙනම් බැඳලා තියෙන ලෙඩේ නෙමෙයි, රෝගේ නෙමෙයිද බැඳලා තියෙන්නේ? යම් රූපයක් දිරණ ස්වභාවයෙන් යුක්ත නම් ඒ රූපේ දාලා යන්න බැයි නම් අපි බැඳලා තියෙන්නේ මහලු භවේ, ජරාවේ නෙමෙයිද? යම් රූපයක් නැරෙනවා නම්, නැසෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක දාලා යන්න බැයි නම් අපි බැඳලා තියෙන්නේ මරණේ නෙමෙයිද? එහෙනම් දැන් මිදිලාද අපි ජාති ජරා මරණයන්ගේ? මේ බුදුහාමුදුරු දේශනා කළා හින්දා නෙමෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ ඕගොල්ලොන්ව බලන්න කියලා කියන්නේ. මේක ඇත්තද කියලා බලන්න මේ දහම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ දුක හේතු සහිතයි. හේතු රහිත නැහැ. මේ දුකට හේතුව මොකද්ද? දුකේ බැඳලා ඉන්නේ හින්දා. දුකේ බැඳුනේ, දුකේ ඇලුනේ හින්දා මේ මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා මෙව ගන්න හින්දා. එතකොට ඇලුනේ කලකිරුන්නේ නැති හින්දා. කලකිරුන්නේ නැත්තේ ඇත්ත ඇති හැටි නොදකින හින්දා. ඔන්න ඇත්ත ඇති හැටි නොදකීම සම්මාදිට්ඨිය නැතිකමේ ආදීනව ටික. මුකුත් එපා. ඇත්ත ඇති හැටි නොදකිනවා කියනකොට නතර වෙලා තියෙන කෙලින්ම කොතනද? ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසොලින් යුක්තයි කියන ටිකේ නතර වෙලා තියෙන්නේ. ඒිට මෙහා නතර වීමක් තියෙනවද කොතනක? ඇත්ත ඇති හැටි නොදකිනවා කියන ධර්මතාවය පුරවන්නේ කලකිරෙන්නේ නැහැ කියන ධර්මතාවය පුරවනවා. කලකිරෙන්නේ නැහැ කියන ධර්මතාවය පුරවන්නේ මොකද්ද? ඇලෙනවා කියන ධර්මතාවය පුරවනවා. යමක ඇලෙන්නේ මොකද්ද පිරෙන්නේ? බැඳෙනවා කියන ධර්මතාවය පුරවනවා. බැඳෙන්නේ නොමිදෙනවා කියන ධර්මතාවය පුරවනවා. මේ ධර්මතාවය නිසා මෙහෙම පටිච්චසම්පන්න බවක්, හේතුඵල ධර්මයක්, මේ සිද්ධිය ජරා මරණ ලෝකයා දුක් විඳින්නේ සහේතුකව. ඊට පස්සේ ඔන්න මේ ධර්මය අවබෝධ කර නොගන්නායකී ආදීන දැන් අපිම දකින්න ඕනේ. අපි තුල ජරා මරණයට කැමති නම් දැන් ඔය ඇස් දෙක, ඔය පෙනෙන මිම වෙනස් නොකොට ඕගලන්ට ජරා මරණය මිදෙන්න පුළුවන් වෙයිද? දැන් අපිට හොඳට පේනවා, දකින්න දේ තියෙනවා, අහන දේ තියෙනවා කියලා හටගත් දේ ඇති බව පෙනෙන අපි, අපේ මනසත් පේනවා ජරා මරණ තුල ඉන්නවත් කියලා පේනවා. මේකයි මේ සත්‍ය කියන්නේ. ආය අදහන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුව ඇත්තට මේක කිව්වද නැද්ද? ඕන් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඇත්තක් මෙයා. කෙනා කෙනාගේ ජීවිතය පෙන්වුවා මිසක් බුදුබණ කියලා වෙන අමුතු එකක් කිව්වා හැම නෙමෙයි. එහෙනම් දැන් ඔන්න ඇත්ත ඇති හැටි නොදකිනකොට තමන්ට තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්, බලා ගන්න පුළුවන් මම මෙන්න මෙහෙම කෙනෙක්. දැන් කොහොම කෙනෙක්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාසයන්ගෙන් නොමිදුණු කෙනෙක්. බුදුහාමුදුරු දේශනා කරනවා හටගත් දේ නැති වෙනවා කියලා දැක්කේ නැත්තම් කෙලවර ජරා මරණ දුකෙ මිදෙලා නැහැ කියන තැනකයි නතර වෙන්නේ කියලා. ඒක ඇත්තද ඔයගොල්ලන්ගේ ජීවිතේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි ඇත්තයි නේ. ඊට පස්සේ සම්මා දිට්ඨි ඇත්ත ඇති ඇති දකින්න කියනවා. ඇයි ඇත්ත ඇති ඇති දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ? ඇයි අපි ඒක බැලිය යුත්තේ? හටගත් දේ නැති වෙනවා කියලා දැක්කොත් ඇති බව එළඹ සිටිනවද අපි තුල? හටගත් දේ නැති වෙනවා නම් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා පෙනෙන මට්ටමක් තිබුණොත් තියනවා කියන එකක් එනවද? නිත්‍ය බව කියන එකක් නෑ. එතකොට වෙලා තියෙන අනිත්‍ය බව. හටගත් දේ නැති වෙනවා කියනකොට දකින්න මොකද මේ අනිත්‍ය? අනිත්‍ය බව. එහෙම දැක්කොත් එදාට හටගන්න දේ නැති වෙනවා කියලා දැක්කොත් එදාට මේ දුකේ කලකිරෙනවා. කලකිරුනොත් අනිත්‍ය වෙන දේ මේ මගේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා අපි ගන්නෙ නෑ, ඇලෙන්නේ නෑ. ඒ දේවල් වල ඇලෙන්නේ නැත්තම් බැඳෙන්නේ නෑ. දාන යන්න බැරි දෙයක් යාට නෑ. එහෙම දේවල් නෑනේ හටගෙන නැති වෙනවොත්. මට ගෙදර දාලා යන්න බෑ. එහෙම එකක් නෑ. එයා දකින්න දේ නැති වෙනව නම් ආයේ ගේ කියලා පනව ගන්න දෙයක් නෑ. ඇලෙන්න දෙයක් නෑ. ඇලුණු ඇලෙන්න දෙයක් නැත්තම් බැඳෙන්නේ නෑ. දාලා යන්න දෙයක් නෑ. බැඳින්නේ නැති වුණොත් මොකද වෙන්නේ? මෙදෙන. බැඳුනේ නැත්තේ මොකේද යා? ජාතිය ස්වභාව කොට ඇති රූපේ මගේ කියලා ගත්තේ නෑ. ජරාව ස්වභාව කොට ඇති රූපේ මගේ කියලා ගත්තේ නැහැ. ලෙඩවීම ස්වභාව කොට ඇති මරණ ස්වභාව ඇතිදී මගේ කියලා ගත්තේ නැහැ. එහෙනම් එයා කිමෙ දිලා? යම් කිසි කෙනෙක් ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් මිදෙන්න නම් එයා ජරා මරණ ධර්මයන්ගේ නොබැඳිච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ජරා මරණ ධර්මයන්ගේ යමෙක් නොබැඳෙන්නට නම් එයා නොඇලුණු කෙනෙක් වෙන්නට උනේ. ඒ දේවල් මගේ මගේ කියලා නොගත්ත කෙනෙක් වෙන්නට උනේ. ඒ ධර්මය මගේ මගේ කියලා නොගන්නට නම් කලකිරෙන කෙනෙක් වෙන්නට උනේ. කලකිරෙන්නට නම් ඇත්ත ඇති හැටි දකින කෙනෙක් වෙන්නට උනේ. ඔන්න දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආනිසංස ටික දැකලා අජරාමර වෙන්න පුළුවන් සම්මා දිට්ඨිය තිබුණා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවනටයි කිය යුතුයි. ඇයි ඒ? සම්මා දිට්ඨිය කියන්නේ නිවනට කියලා කියන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා ඇත්ත ඇති හැටි දකින්නවා කියන ධර්මතාවය පිරෙන්නේ නතර වෙලා තියෙන කොතනින්ද? ජරාමර ශෝක පරිදේ දුක්ඛ දොම සුපායාස මොකද්ද? සම්බවන්ති එන නිරුද්ධන්ති කියන තැන. ජරා මරණ දුක නිරුද්ධයි කියන තැන සාත් කරලා නතර වෙනවා මිසක ඒක මෙහා ධර්මයක් නෑ. ඔන්න දැන් හොඳට දන්නවා කෙනා ඇත්ත ඇති හැටි දැක්කොත් දැනගත්තට නෙවෙයි මේ කියන්නේ. ඇත්ත ඇති හැටි දැක්කොත් කියන තැන ඇත්ත ඇති හැටි දැක්කොත් මෙන්න මේ ඇත්ත ඇති හැටි දැකීමේ ආනිසංස ටික මේකයි කියලා තමන්ගේ ජීවිතයෙන් දකිනවා. ඒක තමන්ගේ ජීවිතයෙන් දකින්න හේතුව ඇත්ත ඇති හැටි නොදකිනකොට, අනිත්‍ය නොදකිනකොට, හටගත් දේ නැති වෙන බව නොදකිනකොට ජරා මරණයන්ගෙන් යුක්ත වූ තමාව පේනවා ඉබේම. එහෙනම් යාට ඉබේමයි අනිත් පැත්ත තේරෙන්නේ. හටගත් දේ තියනවා කියලා එළඹ සිටියෝ ජරා මරණ හම්බ වෙනවා නම් හටගත් දේ නැති වෙනවා කියලා එළඹ සිටි ජරා මරණ නැති වෙනවා කියන එකට තමන්ට ඉබේමයි නෝනේ. තේරුණාද? මේ දෙපැත්ත හටගත් දේ තියෙනවා කියලා තේරෙන මනසට ජරා මරණ දුක එනවනම් හටගත් දේ නිරුද්ධයි කියන මනසට ජරා මරණ දුක එනවද? එහෙනම් අනිත් පැත්තට යනවා. හටගත් දේ නැති වෙනවා කියලා දැක්කොත් ජරා මරණ නැති වෙනවා කියලා දැක්කේ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති භවයේ ආනිසංස ටික දන්නවා. සම්මා දිට්ඨිය නැති භවයේ ආදීනව ටික දන්නවා. මෙන්න මේ නිසයි සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ හිඳයි බණ අහන්නේ. ඒ හිඳයි ධර්මයේ යෙදෙන්නේ. මොකද මේ ධර්මය ඇහිමෙන් මේ ධර්මයේ යෙදීමෙන් මෙන්න මේ වගේ ආනිසං මේ වගේ දැකීමක් ඇති කරගන්න පුළුවන් මේ දැකීම නිසා මෙහෙම යහපතක් ලැබෙනවා කියලා දන්න. ඔන්න ওই ටික ජීවිතෙන් දකින්න කෙනාට තල්ලු කරන්න ඕනේ නැහැ. එයා යනවා. දැන් අපි ටිකක් බලමු සම්මා දිට්ඨිය කියන එක හරියටම අපි ගත යුත්තේ කොහොමද? මොකද්ද කියලා. අපි කිව්වා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධතං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම සියල්ල හේතු නැති වෙනවද නැති වෙනවා කියලා. මේ යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ මොකද්ද? එහෙනම් අතීත හේතු නිසා හටගත්ත දේ තියෙනවා නම් අතීත හේතු නැති වෙනකොටම නැති වෙනවා. වර්තමානයේ යම් හේතුවක් නිසා හටගත්ත දෙයක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. අනාගත හේතු හැදිලා නැත්තම් තාම ඉපදිලා නැහැ. අනාගතයට හේතු ගැටුණු තුනයි හටගන්නේ. හේතු නැතිනකොට නැති වෙනවා. ඔන්න මේකෙන් හොඳ අර්ථයක් අපිට ලැබෙනවා මේ හේතුඵල ධර්ම දකිනකොට. අතීත ධර්මිය නිරුද්ධ වෙලා. අතීත හේතු ටිකක් නිසා හටගත් දෙයක් යකඩ කැල දෙකක් එකට ගැටෙනකොට සද්දයක් හටගත්තොත් මේ සද්දේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බව මිසක තිබෙන්නේද තිබිය හැකි බවක්ද නැහැ නේද ඒකට. ඒ වගේ යම් චිත්තචෛසික ධර්මයක් උපන්නොත් එහෙම නැත්නම් යම් රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් යම් වස්තුවක් පෙනෙනවා නම් ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නැති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම ගැන නුවණ තියෙන හින්දා දේශනා කරනවා අතීත ධර්මයේ නිරුද්ධ වෙලා දැන් මේ සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකිනවා. නිවැරදිම දැකීම මේ පෙන්වන බුදුරජාණන් වහන්සේ මහන්නේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ තාම ඉපදිලා නැහැ වර්තමානයේ හටගන්න යමක් තියෙනවා නම් ඒ හේතු නැති වෙනකොට මේ දේ නැති වෙනවා. ඔන්න සම්මා දිට්ඨිය කියන එක පෙන්වනවා. තේරුණා නේද? සම්මා දිට්ඨිය හැටියට පෙන්වන්නේ මොකද්ද? මේ හේතුඵල ධර්ම පෙන්වනකොට යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං යමක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දර්ශනය හරියට ඉගෙන ගත්තාම ලැබෙන උත්තරය මොකද්ද? එහෙනම් අතීතයේ හේතු ගැටුණු නිසා හටගත් දෙයක් තියෙනවා හේතු නැතිවෙලා නැතිලා. අතීත හේතු නිසා දැන් මේ වර්තමානයේ කියන එකේ ඵලයක් එන්නේ නැහැ. වර්තමානයේක ඵලයට වර්තමාන හේතුවක් තියෙනවා. මේකට මෙහෙම පරයයක් තියෙනවා. ඒ කියන්නේ යම් ඵලයකට ආසන්න හේතුව මූල හේතුව කියලා පරයය ක්‍රමයක් තියෙනවා. වර්තමානයේ අපි කියමු වේදනාව නැමැති ඵලයක් තියෙනවා නම් මේ ඵලයට ආසන්න හේතුවක් තියෙන ස්පර්ශය. ආසන්න හේතුවට හේතුවක් තියෙනවා සලආයතන. මූල හේතුවක් තියෙනවා මොකක්ද? අවිද්‍යාව. මූල හේතුවක් තියෙනවා අවිද්‍යාව. නැත්නම් මූල හේතුවක් තියෙනවා තණ්හාව. නෑ එකෙන් බුදුරජාණන්සේ පෙන්වන්නේ මූල හේතුව නිසා ආසන්න හේතු ටික හැදෙනවා. ආසන්න හේතු ටික නිසායි ඵලයක් හැදෙන්නේ හැමදාම. කෙලින්ම මූල හේතුවෙන් ඵලයක් හැදෙන්නේ අවිද්‍යා සංකාරයේ නැමැතියකින් කෙලින්ම ස්පර්ශයක් වෙනවද? වෙන්නේ නැහැ. මූල හේතුවෙන් ආසන්න හේතුව හදනවා. ඒ කියන්නේ වර්තමාන හේතුවක් හදනවා. අතීත හේතුවෙන් වර්තමාන හේතුවක් හදලා වර්තමාන හේතුව නිසායි ස්පර්ශ විපාකයක් හම්බෙන්නේ හැමදාම. එතකොට හැම වෙලාවෙම අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගත ධර්මය ඉපදිලා නැහැ වර්තමානය හටගෙන නැති වෙනවා කියන තැනකුණේ ලෝකෙ පවතින නිසා. අතීතේ දැකපු අහපු දැනුණු දැනගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා අනාගතයේ දකින අහන දැනෙන දැනගන්න දේවල් ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ සම්මා දිට්ඨිය මේ ඇත්ත දකින්ද මෙන්න මේ ටික අවබෝධ කරගන්න ඔය ටික අතීතයේ නිරුද්ධ වෙච්ච අනාගතයේ පුදුණ නැති බව වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ ඇත්ත තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකේ පවතින ඇත්තක් සම්මා දිට්ඨි මෙන්න මේක තමයි නිවැරදිම දැක්ම දැන් අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ කියලා කියන්නේ මෙන්න මෙතන බුදුහාමුදුරෝ දේශනා කරන අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙවන වර්තමානය හටගෙන නැති වෙනවා කියලා බුදුහාමුදුරෝ ඇත්තයි කියලා දේශනා කරනදී අපිටත් ඇත්ත වෙලාද අපිට ඒක බොරු නෙමෙයිද අපිට අතීතය තියෙනවා අනාගතය තියෙනවා වර්තමානය තියෙනවා කියන තැනකින් නේද ලෝකේ හම්බ වෙන්නේ බුදුහාමුදුරෝ දැන් ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ බුදුහාමුදුරෝ යමක් සත්‍යයි කියලා දේශනා කළා නම් ඒ සත්‍ය අපිට සත්‍ය වෙලා අපිට ඒක අසත්‍යයක් වෙලා ලෝකයට බුදුහාමුදුරන්ගේ දර්ශනය අසත්‍යයි බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට ඒ දර්ශනය ඇත්ත නම් ලෝකයාගේ හම්බ වෙනදී අසත්‍යයි ඒ කියන්නේ අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන ටික ඇත්ත නම් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිරලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක බොරු වෙන්න ඕනේ නේ ඒක ඇත්ත නම් මේ තුන් කාලෙම ඇති බවට හම්බ වෙන එක බොරු වෙන්න ඕනේ නේද මේ ධර්මතා දෙකම එකවර තියෙනවද තියෙනවා දැන් අපිව විශ්වාස කරගන්නවද බුදුහාමුදුරන්ව විශ්වාස කරනවද ඔන්න දැන් තමයි ශ්‍රද්ධාව මයි දැන් අපිට හොඳටම විශ්වාසයි අපේ දරුවන්ව හිතන්න පුළුවන් ගියොත් දරුවා බලන්නත් පුළුවන් අපිට ගෙයක් තියෙනවාමයි හිතන්නත් පුළුවන් ගියොත් ගේ බලන්න පුළුවන් බලන්න නෙමෙයි අල්ලන්න පුළුවන් දොර අරින්නත් පුළුවන් පුළුවන්ද බෑ පුළුවන් බුදුහාමුදුරෝ දේශනා කරනවා අතීතේ නිරුද්ධල එහෙම ගේ කියලා දෙයක් තියෙනවා කියන දැනුමක්වත් තියෙන්න බෑ. එහෙම ධර්මතාවයක් තියෙනව නෙමෙයි කියලා. දැන් මොකද කරන්නේ? මේ අස්පනා පිට තියෙන එක බොරු කියනවද? කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කළ දේ බොරු කියනවද? මෙච්චර හැට පේන්න හම්බ වෙන අපේ මනස බොරු කියාගන්නවද? දැන් කොයි පැත්තද කියන්නේ? බුදුහාමුදුරෝ දේශනා කළේ ඇත්තයි කියලා අපි පිළිගන්නවා නම් අපිට පිළිගන්න වෙනවා අපිට හම්බ වෙන දේ බොරු කියලා. බොරු කියලා පිළිගන්න වෙනවා. බොරු කියන්නේ බොරු ඔහොව හම්බ වෙනවා නෙමෙයි. ඒ කියන්නේ දැන් ඇත්තටම නිරුද්ධ වෙලා නම් එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ගිහිල්ලවත් බලන්න බෑ එහෙනම්. දැන් මෙහෙම ඉඳලා gedara කියලා අපිට සිහි කරන්න පුළුවන් බාහිර වස්තුවක් එහෙනම් තියෙනව නෙමෙයි කියන ඇත්තයි බුදුරජාණන් වහන්සේ එතකොට පෙන්වලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් gedara සිහි කරන්න පුළුවන් කියලා හම්බ වෙන එක වැරදි. එහෙම එකක් නැහැ. කියන එකයි දැන් අපි කියන්නේ. ඒක හරි ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට කවුරුත් කැමතිද දැන් අපිට මොකක් හරි විශ්චය කරගන්න පැත්තක් බෙදාගන්න බෑ. කවුරුත් කැමතිද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්ත එහෙනම් ඇත්තයි කියලා පිළිගන්න? එන්නතක අපිට හම්බ වෙන දේ ඇත්ත වෙන්න බැයිද? ගෙදර යන්නත් පුළුවන් නම්, සිහි කරන්නත් පුළුවන් නම්, යන්නත් පුළුවන් නම්, ගිහලා දොර අරින්නත් පුළුවන් නම්. හොඳට හිතන්නකො. දරුවා සිහි කරන්නත් පුළුවන්. ගිහිල්ලා වඩාගෙන හුරුතල් කරන්නත් පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. මේ කාර්ය ප්‍රශ්නේ දැන් මෙහෙමත් පුළුවන් කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරමු මේ දැකපු දේ නැවත දකින්නත් බැ. අල්ලපු දේ ආය අල්ලන්නත් බැ. දැකපු දේ තියෙනවත් නෙමෙයි. අල්ලපු දේ තියෙනවත් නෙමෙයි කියන එකත් ඇත්තයි. මෙන්න මෙතනදී මෙන්න මේ කරුණේදී තමයි ශ්‍රද්ධාව කියන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය අදහනවා. තාම ඒ ස්පර්ශය නොදැනුණත් ඒ සත්‍ය තාම සත්‍ය තුල මනස නොපිහිටියත් මොනම කරුණකින් හරි අපිට වැරදිච්ච මනසක්ම තිබිලා තියෙනවා මිසක, මේ තුලම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මිසක, බුදුහාමුදුරන්ගේ වචනේ නම් වෙනස් වෙන්න බෑ කියන තැනක ශ්‍රද්ධාව තියෙනවා. අතීතය නිරුද්ධ වෙලාමයි අනාගතය ඉපදිලා නැමයි වර්තමානයේ හටගෙන නැති වෙනවා කියපු මේ ඇත්ත ඇත්තමයි කියන අදහසක් තියෙනවා. එතකොට උත්තරේ ලැබෙන්නේ මොකද්ද? අතීතය ඇති බවට, අනාගතය ඇති බවට, වර්තමානයේ ඇති බවට හම්බ වෙන මෙන්න මේ ටික. එයාට ඉබේම දැන් උත්තරයක් තියෙනවා. මෙතන හොඳට ගන්න ඕනේ, ඒ කියන්නේ අනුමානිත බුදුහාමුදුරු දේශනා කළ දේ ඇත්තමයි කියලා ගත්තා කියලා කියන්නේ එහෙනම් ඇත්ත නොවි නැත්තම් මිච්ඡා දිට්ඨි වැරදි දැකීම කියලා කියන්නේ මේ තුන් කාලේ ඇති බවට හම්බ වෙන අපේ මනසටයි මිත්‍යා දෘෂ්ටි කියන්න වෙන්නේ කියන උත්තරයක් ගන්න වෙනවා. දැන් අපිට මිත්‍යා දෘෂ්ටිය මිදෙන්න නම් අපිට මිදෙන්න වෙන්නේ මොකක්ින්ද? අද අපේ ජීවිතයේ නුයි මිදෙන්න වෙන්නේ. අපිට අපේ ජීවිතය කියලානේ හම්බ වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන අත්දැකීම. අයි අපේ ජීවිතය කියන එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට අපි කියලා හරි සිහි කරගන්න හරි පුළුවන්කම තියෙන අතීත දැකපු සිද්ධියක් නේ. කැඩපතකින් හරි අපිව දැකපු සිද්ධියක් අපිට අපි කියලා සිහි කරගන්න හරි තියෙනවා. තේරෙනද මොන්නේ කියන එක? එතකොට මෙතන බලන්න, මෙන්න මෙතනදී බුදුහාමුදුරගේ වචනේ අදහනවා කියන එකෙන් කියන්නේ එයා හොඳ නුවණක් එනවා. අපේ යම් කිසි නෑදෑයෙක් හරි කවුරු හරි මැරුණා නම්, නැති වුණා නම්, එයා මැරුණානේ නැති වුණානේ, එහෙනම් ඇති බවට සිහි කළත් සිහි කරනදී අපේම විතර්කයක් මිසක මනස මිසක මෙහෙම දෙයක් නෑමයි යන ගණිත තේරෙනවනේ. ඒ වගේ බුදුහාමුදුරුව දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වුණා කියලා, එහෙනම් දැකපු අහපු දේවල් ඇති බවට සිහි කරනවා නම් මේ සිහි කරනවා කියන දේ අපේම මනසයි අපි මේ සිහි කරගන්නේ කියන තැනට අපිපත් වෙනවා. ඒ කියන්නේ කෙටියෙන් ගත්තාම සම්මා දිට්ඨිය කියලා කියන්නේ අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන දේ නම් ඇත්ත. අතීතයේ ඇති බවට, අනාගතයේ ඇති බවට, වර්තමානයේ ඇති බවට හම්බ වෙන මේ ටිකයි මිච්ඡා දිට්ඨි වෙන්නේ. මිච්ඡා දිට්ඨි කියන්නේ වැරදි දැකීම. උන්ෝයි වැරදි දැකීම තුලයි අද අපිට ජරා මරණ දුකේ බැඳිලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපායක් පෙන්වන, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා, මේ අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා. මහණෙනි මෙන්න මේක තමයි සත්‍ය. දැන් මේ ටික සත්‍ය කියලා කිව්වේ කාටද? අසත්‍ය තුල ඉන්න කෙනාට. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය පරිහරණය කරන කෙනාට කිව්වා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ වර්තමානය හටගෙන නැති වෙනවා. මහන්නේ සත්‍ය අවබෝධ කරගන්න. දැන් සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ කාටද? ඈ? අසත්‍ය ඉන්නේ කෙනා. අසත්‍ය මොකද්ද? සත්‍ය මොකද්ද දැන්? ඒ කියන්නේ අපි සත්‍ය අවබෝධ කරන්න කියලා ලෝකයා කතා කරනව නම් හදනවා නම් අපි සත්‍ය කියන්නේ මොකද්ද, අසත්‍ය කියන්නේ මොකද්ද කියන එක දත යුතුයි. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටිය අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඇතුළම සත්‍ය අසත්‍යයක් හොයන්න. මේක ඇතුළේ අපි පරමාර්ථයක් වහන්න හදන්නේ, නිවන් අවබෝධ කරන්න හදන්නේ, සත්‍ය අවබෝධය කරන්න හදන්නේ. එහෙම එකක් නැහැ. එහෙම වෙන්නේ. අසත්‍ය තුල සත්‍ය කියලා එකක් තියෙනවද? එහෙම තියෙන්න බෑ. ඒක බොරු නම් බොරු ඇත්ත නම් ඇත්ත. මේ දෙපැත්තක් පෙන්වුවාමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන් කාලයේ පරිහරණය කරන ලෝකයට අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන තැනකින් ඉපදිලා ඔය මට්ටමක්ම පරිහරණය කරලා ඔය මට්ටමකින්ම මිය යන අපිට අතීතයේ නිරුද්ධයි අනාගතයේ ඉපදිල නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන නුවණක් එන්නේ නැහැ කවදාවත්. මේ ලෝකයට අයිති නොවුණු සාධාරණ නැති මෙන්න මේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දැකීම ලෝකයට පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පහළ වෙලා ඒ කියන්නේ තුන් කාලයේ තියෙන මට්ටමේ මනසක් ඇතුවම ඉපදිලා තුන් කාලයේ පරිහරණය කරන මානසික මට්ටමකම ඉඳගෙනම තුන් කාලෙන් ඔබට ගිහිල්ලා අතීතේ නිරුද්ධ බව අනාගතේ ඉපදිලා නැති බව වර්තමානයේ හටගෙන නැති වෙනවා මෙහෙම ඇත්ත තියෙන තැනක මේ තියෙන්නේ කෙලෙස් ගොඩක් උඩයි ප්‍රපංචයක් උඩයි ඉන්නේ කියලා හොයාගත්තා. හොයාගෙන මේ ප්‍රපංචයාගේ කෙලෙස් වල Nirodhe පිණිස කටයුතු කරන්න ප්‍රතිපදාවක් ඉගෙන ගත්තා. මෙන්න මේ නිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් ඇසුරු කරන ලෝකයට කිව්වා සත්‍ය අවබෝධ කරගන්න කියලා. සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. සත්‍ය අවබෝධ කරගන්න කියලා හදනකොට අපි සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ මෙහෙම කරගෙන කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙයි කියලා නේ. එහෙම වෙන්නේ නැහැ. මේ කරන්නේ මොකක් සත්‍ය කියන එක මොකද්ද කියන එක දැනගෙනයි සත්‍ය අවබෝධය කරන්න තියෙන්නේ. එහෙම නැතු කරගෙන කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙයි කියලා එකක් එහෙම එකක් නැහැ නේද? අපිට ඉස්සෙල්ලාම යන්න ඕන තැනට සාපේක්ෂව පාර කියන එක තියෙනවා. මට යන්න ඕනේ මාතරටද මට යන්න ඕනේ කොළඹටද කියන එකට සාපේක්ෂව ඊට අදාළ පාර තේරෙනවා මිසක මොනවා හරි පාරක යනකොට මට කොළඹ හම්බේ මාතර හම්බේ කියන එකක් නැහැ නේද? ඒ වගේ මෙන්න මේකයි සත්‍ය. මෙහෙම ගියාම සත්‍ය අවබෝධ වෙනවා කියලා දැනගෙන ගියාම සත්‍ය අවබෝධ වෙනවා මිසක මොකක් හරි කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙනව නෙමෙයි. කොයි හරි පාරක් යනකොට මාතර හම්බ වෙයිද මට? එහෙමනම් මේ පැත්ත යන කෙනාටත් හම්බ වෙන්නේ. මේ පැත්ත යන කෙනාටත් හම්බ වෙන්නේ නෝනේ. ඇයි මොන හරි පාරක යනවා නම් හම්බ වෙනවනේ? ඒ නිසා ඉස්සෙල්ලාම සත්‍ය කියන එක දැනගන්නට ඕනේ. අපි දැනගත්තේ වේවා නොදැනගත්තේ වේවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ වේවා නොවුණේ වේවා ඇත්ත තමයි. අතීත ධර්මය නිරුද්ධයි අනාගත ධර්මය ඉපදිලා නැහැ වර්තමාන ධර්මයක් තියෙනවා හටගෙන නැති වෙනවා. ඔක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත දැක්කහමයි තේරුනේ එහෙනම් අතීතය ඇති බවට අනාගතය ඇති බවට වර්තමානය හටගෙන නිරුද්ධ වර්තමානය ඇති බවට හම්බ වෙන මේ ටිකයි බොරු. මේ ටිකයි ප්‍රපංච මේ ටිකයි කෙලස්. හැබැයි හොඳට මතක තියාගන්නට ඕනේ මේ ටික කියනකොටම පේන්නේ නැහැ ඒක පුදුමයක් නෙමෙයි. මම ඕගොල්ලන්ට කිව්වොත් පින්මුතුනි මාතර කියලා දෙයක් තැනක් තියනවා නගරයක් ඒකට යන්නත් පුළුවන් මෙන්න මෙහෙමයි කියලා යන පාරක් කිව්වොත් ওই ටික අහගත ගමන් වටේට බලනකොට ඕගොල්ලන්ට මාතර පෙනෙයිද? පෙවුනොත් තමයි පුදුමයි නේද? මොකද මම මේ දැන් ගාල්ලේ ඉන්න කෙනාටනේ බණ කියන්නේ. ගාල්ලේ ඉන්න කෙනාටයි කියන්නේ මම මාතර කියලා දෙයක් තියනවා ඒකට යන්න පුළුවන් පාරක් වැරදි නැතුවම කියනවා. ඕගොල්ලෝ ඒ අහගත් දේ දැනගත් ඒ කියන්නේ මම කියනකොට කියන එක අහගන්නවා. අහගත් ගමම්ම මාතර දකින්න පුළුවන්ද? ඇයි ඒ බැරි? තාම ඉන්නේ ගාල්ලේනේ. ගාල්ලේ ඉන්න කෙනාටනේ කිව්වේ. දැන් ඊට පස්සේ ගියහමයි පේන්නේ නේද? හොඳට දැනගන්නට ඕනේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන ඕගොල්ලන්ටයි මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ ඇත්ත. අතීතයේ නිරුද්ධ වෙච්ච බවක් අනාගතයේ නූප හටගෙන නැති බවක් වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා ඇත්තක් තියෙනවා. මාත්‍රක් තියෙනවා කියලා කියනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවකුත් පෙන්නනවා මෙන්න මෙහෙම ගිහිල්ලා මේ ඇත්ත සාත් කරගන්න කියලා. මම ඒ ටිකක් කියන්න. හැබැයි යමතක කරන්න එපා. ඔය ටික මගෙන් අහගත්තා කියලා. ඔය ටික තේරුණා කියලා. ඔගොල්ලෝ තාම මේක කියලා ඉවර වෙච්ච ගාමම අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගන්නේ නැති වෙනවා කියන එක මනසේ පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැතිකම හින්දානේ අපි මේ මොකද්ද එහෙනම් කෙසේද කියන විමතිය තියෙන්නේ. අපි දත යුතුයි මේක ඇත්ත නම් ප්‍රතිපදාව උතුනන මේ ප්‍රතිපදාව වැඩුවාම එළඹෙන්න උනේ ඇත්තක් මේ තියෙන්නේ. ඒක මේ දැන තියෙන මට්ටමට ඇඳලා මේ විමතියකටපත් වෙන්න එපා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක අහගත්තාම කොහොමද ඒක විශ්වාස කරන්න කියලා හිතනවා. තේරෙනවද? ඉතින් මේ මට්ටමට පෙවුනොත් තමයි පුදුමේ. ඒ කියන්නේ මාතර ගැන කියලා යන පාරක් කියලා ඉවර වෙනකොටම ගාල් ඉන්න ඕගලන්ට මාතර පෙවුනොත් තමයි පුදුමේ. නොපෙනීම පුදුමේද? නෑ. මොකද දැන් තමයි මේ සත්‍ය දැනගත්තට තමයි දැන් තමයි කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ. දැන් යන්න පෙන්නපු මාතර පෙන්නපු පාර. ගියාට පස්සේ මාතර හම්බ වෙන්නේ නැති වෙයිද? දැන් පෙනේද ගාල්ද? නෑ. ඒ වගේ මේ තුන් කාලේ ඇති බවට පෙනේ. ඒ පේන ඕගලන්ට පෙන්නනවා ඇත්තටම ඉතින්. ඉතින් මෙහෙම තියෙන කෙනාට මේ වෙන එකක් පෙන්වන්න වෙන්නේ. අතීත ධර්මියෝ තියෙනවා, අනාගත ධර්මියෝ තියෙනවා, වර්තමානයත් තියෙනවා ඉන්නවා කියන තැනක ඉන්න ඕගලන්ට කියනවා බුදුරජාණන් වහන්සේ පහින්දයක් දෙනවා තනියම හොයාගෙන මහනි අතීතේ නිරුද්ධ වෙලා ඔගලන්ට මෙහෙම හම්බුනාට අතීත ධර්මයේ මේ ඇත්ත තමයි අතීතේ නිරුද්ධ වෙලා දැන් මාතරක් කියලා තියෙනවා කියනවා. අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා. ඔය මාතර ගැන කිව්වේ වගේ ඵලය. ඊට පස්සේ ඒකට කල යුත්තේ මෙහෙමයි කියලා මම ඒ ටික තව විස්තර කළේ නැහැ. සීල සමාධි ප්‍රඥා කියලා මේ ටිකකුත් පෙන්වනවා. මෙන්න මේ ටික මෙහෙම කරන්න. ඒ කියන මාතරට යන පාර පෙන්වනවා. ඔන්න දැන් ඕගොල්ලෝ මාතර දැනගත්ත මාර්ථට යන පාරක් දැනගත්ත නමුත් ඉන්නේ ගාල්ලේනේ. ඒ වගේ මේ තුන් කාලේ ඇත්තක් දැනගත්ත ඒකට යන්න සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියලා දැනගත්ත. දැන් සත්‍ය ඥානෙ තියෙන්නේ. ඒ තාම තුන් කාලේ තුලයි මනස තියෙන්නේ. ඉතින් ඒකට බලලා මෙච්චර මේ අහගත්ත ගමම පෙවුන්නේ කියන එකට විශ්මයටපත් වෙන්න එපා. අපිට තියෙන ප්‍රශ්නේ අහගත්ත ගමම අපි ඉන්නක නැති උනේ නැති හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෘත්‍ය ඥානයක් වෙන්න එහෙනම් දැන් කරන්න එකක් අහගත දෙයට අනු සීල සමාධි ප්‍රඥා වඩන්න එකක්. මේකේ ප්‍රතිඵලය අවසානයේට ඕගලන්ට අතීතය නිරුද්ධ වෙච්ච බව අනාගතය ඉපදුලා නැති බව වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන පෙනෙයි. ඕගලන්ට තුන් කාලේ නොපෙනෙයි. මාතරට ගිය දවසට ඕගලන්ට මාතර පෙනෙයි, ගාල්ල නොපෙනෙයි. ඒ වගේ මේ දෙක මෙතන ඉඳන් එතරට යන්න මේ පාර මෙතර කියලා කිව්වේ ලෝකේ. මේ ලෝකේ ඉඳලා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය ඇතිතැනට තමයි ලෝකේ කියලා පනවන්න වෙන්නේ. එහෙම තුන් කාලේ නැතුව ලෝකේ කියන එකක් පනවන්න පුළුවන්ද? බෑ. තුන් කාලය නැත්තම් මේ ලෝකේ ඉන්න කෙනාට ඒ කියන්නේ ලෝකෙන් මිදෙන්න මඟක්. ඒ මාර්ගය අවසානයේට ලෝකෙන් මිදිලා මිසක එදාට යාට ලෝකේ කියන එකක් පේන්නේ නැති ලෝක නිරෝධයක් කියලා. කියන තැනක් තියෙනවා. ලෝක නිරෝධයට අහගත්ත ගමන් ලෝකේ නිරුද්ධ වුණා නම් තමයි පුදුමේ. යන්නේ නැතුව නේද? ඒ හින්දා අද ඉන්න මනසට සාපේක්ෂව බලලා ඒ ඇත්ත වැරදි කියලා ඒ කියනක වැරදි කියනවා නම් අන්න අපි මෝඩයි. ඇයි? මම කිව්වොත් මාතර කියලා දෙයක් තියෙනවා කියලා වටපිට බලලා වහන්සි බොරුනේ කියන්නේ තියෙනවා නම් පේන්න එපා කියලා කියන එක හරිද? දැන් ওই කන ඔය කළා තියෙන්නේ. දැන් මම කියනවා මං කියන දේ තේරෙනවද දැන්? මාතර කියලා දෙයක් තියෙනවා පින්වතුනි කියලා කිව්වහම වටපිට බලලා ඉවරලා මේ ගාල්ලනේ මොන මාතර කියලාද බොරු කියන්න එපා කිය. ඉතින් මේ මෙතන මේ හරිය පෙවුනොත් තමයි පුදුමේ. නොපෙනීම පුදුමයක් නෑ. ඇයි යන්නේ නැතුව? ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ Nirodha කියලා සත්‍ය කියලා යමක් පෙන්වනකොට වටපිට බලලා මෙච්චර කල් ඉන්න එක දිහා බලලා කෝ නෑනේ කියලා කියනවනම් එහෙම බලනකොට පෙවුනොත් තමයි පොදුයි නේද? ඒ හින්දා මම කියන දේ තේරෙනවද? ඒ හින්දා අපිට අද සාත්නෝනු මේ මේ විදිහට මෙච්චර පෙවුනත් මේ වචනේ සාත් වෙලා අද නොපෙනුනත් ඒක බැහැර කරන්න එපා. මොකද ඒක සාත් වෙන ප්‍රතිපදාව වඩන් නැති මනසකයි තාම ඉන්නේ අපි දැනගත්තට. හැබැයි මෙහෙම එක මාතර කියලා තියනවා කියලා කියලා යන්න පාරකුත් තින්නට පස්සේ ගියාට පස්සෙත් හම්බ නොවුනා නම් හම්බයිද සුදුසු ගහන්න සුදුසු. ඇයි තමන් එක කළානේ? බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත කියලා එකක් පෙන්නලා ඒකකට මාර්ගිකුත් පෙන්නවා නම් තමනුත් ඒ කියන ඉරියව් ඔස්සේ ගිහිල්ලා ඒ ආයුර් ඔස්සේ ගිහිල්ලා ගියාට පස්සෙත් හම්බුනේ නැත්තම් නම් බය නැතුව කිය හැකි ඕක බොරුව කියලා. දැන් ඔය අපාය දිව්‍ය ලෝකයකටත් කියන්නේ ඕකමයි මම. බුදුරජාණන් වහන්සේ මාර්ගයක් වාගෙන මිනිස්සස ඉක්මූ දිවසින් මහානි අකුසල කර්මවලට දුක් විඳින නිර්සත්‍යයේ ඉන්නවා කියලා කියනවා. අපි වටපිටාව බලලා කෝ නෑ නින්නවනම් පේන්න එපා කියනවා. ඒ කියන්නේ මාත්‍ර කියලා එකක් තියෙනවා කියනකොට වටපිටාව බලලා ගාල්ල දිහා බලලා නෑනේ කියනවා වගේ සිද්ධිය. අපිට නෑ කියන්නයි හිතයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනම් අකුසල කර්මවලට දුක් විඳින නිර්සත්‍යයේ ඉන්නවා කියලා. බුදුහාඳුරෝ ප්‍රතිපදාවකුත් පෙන්වනවා මහානි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරලා මේ ධ්‍යාන උපදවාගෙන මෙන්න මේ තැනට ආපු කෙනාට පේනවා කියලා ප්‍රතිපදාවකුත් පෙන්වනවා. ওই තැනට යන්නේ නැතුව මම කොහොමද නැහැ කියලා කියන්නේ? ඒ තැනටත් ගිහිල්ලා ඒ කියන විදිහට හිත නමලා බලනකොටත් තේුන් නැත්තනම් දොස් කියන්න සුදුසුයි නේද? ඒ වගේ දිව්‍ය ලෝකේ තියෙනවද නැද්ද බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් ඒකට යන්න පාරකුත් දේශනා කළා නම් ඒක දකින්න ඒ තැනට ගිහිල්ලා යන්නේ නැතුව ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ බැහැර කරන්න අපිට අයිතියක් නැහැ. මම කිව්වොත් මාත්‍ර කියලා දෙයක් තියෙනව නැත්තම් මාත්‍ර කියලා දෙයක් තියෙනවා කියලා පාරක් කිව්වොත් පාරේ නොගිහින් ඕගොල්ලෝ එක නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. සාධාරණ නැහැ. ගියාට පස්සේ තම්බුනේ නැත්තම් සාධාරණයි. ඒ වගේ ඊට පස්සේ ඔන්න දැන් සත්‍ය කියන එක පෙන්වුවා. මොකද සත්‍ය කිව්වේ අතීතය නිරුද්ධ වෙච්ච බව, අනාගතය ඉපදුන නැති බව, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියූප එකයි ඇත්ත. උන ඇත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ ටික ඇත්ත නම් මේ තුන් කාලයේම හම්බ වෙන මේ මානසික මට්ටම නම් එක් මේ ඒ ටික ඇත්ත නම් ගෙවෙන්න ඕනේ අපේ තුන් කාලේ හම්බ වෙන බව. මේ අතීතය තියෙනවා, අනාගතය තියෙනවා, වර්තමානයේ තියෙනවා කියන මට්ටම ගෙවුනේ නැතිනම් අර ටික මතු වෙන්නේ නැහනේ. ඒ ටික මතු වෙන්න නම් මේ ටික ගෙවන්න ඕනේනේ. මේ අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා කියන මට්ටමක් තුලම ඉඳගෙන අර ටික සාත් වෙනවද? නෑ නේද? එහෙනම් හම්බ වෙනවා අපිට කෘත්‍ය ටිකක්. මොකද්ද දැන් හම්බ වෙන්නේ? අර ටික අර ඇත්තට එන්න නම් ගාල්ලේ යන්න වෙනවා. මාතර කියන එක ලැබෙන්න නම් කොහෙන්ද යන්න වෙන්නේ? ගාල්ලේ යන්න වෙනවා. ගාල්ලේ ඉඳගෙන මාතර දකින්න කියන එකක් බෑ නේද? එහෙනම් තුන් කාලයේ පරිහරණය කරමින් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදුවා නැහැ, වර්තමානයේ හටගෙන තියෙනවා කියන එක කෙලඹෙන්න බෑ. එළඹ සිටින්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මං කිව්වේ මේ දෙක එකතැන එකවර තියෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට දැන් සාක්ෂියක් තියෙනවා බුදුහාමුදුරු අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදුවා නැහැ, වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන මේකයි ඇත්ත කිව්වනම් ඔය ඇත්ත අද අපි ස්පර්ශ නොකරන්නේ, ඔය ඇත්ත අපිට සාත් වෙලා නැහැ කියලා කියන්නේ තුන් කාලය කියන මානසික මට්ටම අපි ගාව තියෙන හින්දායි. එහෙනම් කිසිම කතාවක් නැහැ, මේ ටික බැහැර කළ යුතුයි. ඔන්න ওই ටික ගලවලා දාන්න බැහැර කරන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාව ටික පෙන්නන්නේ. තේරෙන නේද? මේ සීල සමාධි ප්‍රඥා කියන ටිකෙන් පෙන්නේ මොකද්ද? ලෝක නිරෝධි මේ තුන් කාලය කියන එක ගෙවන්න. මේ ටික ගෙවුණු දවසට අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක ගණ්ඩ උසහය කොහේද? ඉහතක් කොහේද? නැහැ. ඒ ධර්මයේ නැතිනොත් මේ ධර්මයේ ඉබේමනේ තියෙන්නේ. මේ ධර්මයේ නැතිනොත් ඒ ධර්මයේ ඉබේමයි තියෙන්නේ. කිනතනකට එනවා. ඊට පස්සේ ඒකට එකම එක කියන්නේ කරුණ කීපයයි තියෙන්නේ. ඒකෙදි සීල සමාධි ප්‍රඥා ප්‍රඥාවට උපකාර පිණිසයි සමාධිය සමාධියට උපකාර පිණිසයි සීලය ප්‍රඥාව කියලා අපිට හම්බ වෙන්නේ දැන් හැම වෙලාවෙම සත්‍ය අනුලෝමක ඥානයක් පවත්තන සත්‍ය අනුලෝමක ඥානයක් කියලා කියන්නේ නෑදෑයෙක් මැරිලා නම් ඇති බවට සිහි වෙන වාරයක් ගන්න එයාට සිහියෙන් ඉඳ වෙනවා සිහියෙන් ඉඳ වෙනවා එහෙම කෙනෙක් නෑ එයා මැරිලා එයා මැරිලා නම් මේ සිහි වෙන්නේ හිතින්මයි සිහි කරන්නේ කියන එකට නැති වුණොත් මැරිච්ච කෙනා ඇත්ත වෙලා අඬනවා අපි හොඳට සිහි නැති වුණොත් එහෙම කෙනෙක් නෑ මැරිලාමයි හොඳට නුවණක් තිබුණොත් මරුණා කියන්නේ හිස් එහෙම එකක් නෑ එහෙම එකක් නැත්තම් අපි සිහි කරනවා කියලා අපේ හිතෙන් උපද්දපු එකක්ම මිසක කියන උත්තරයක් එනවා. මෙයා මැරිලා නම් මේ සිහි කරන දේ මනස පිළිබඳ ඌවක් කියලා ඇත්ත වුණත් සිහි කරගන්න බැරි වුණොත් මනසටම අපු වඩනවා අපි. අනේ අපේ අප්පච්චි මතක් වුණා නේ කියලා අඬන්න ගන්නේ අපි. දැන් අපි අඬන්නේ අපේ මනසටම. මේ මනසයි කියලා සිහි වුණේ නැත්තම් ඒකට සිහිය තියෙන්න වෙනවා. තේරෙනවද? මම මෙන්න මෙච්චර මේ ටිකට මම මේ කතා කරන මේ චුට්ට හොඳට තේරුම් කරගන්න. ඒ කාන්තයෙන් මේ ජරා මරණ දුක මිදෙනවා. ඇදහිීමක් නැහැ. අදහන් දෙපා. ප්‍රත්‍යක්ෂයක් තියෙන මේ තුල කරලා බලන්න. මැරිච්ච කෙනෙක්ව ඕගොල්ලන්ගේ මැරිච්ච කවුරු හරි නෑදෑයෙක් ඉන්නවනම් එයා මැරුණා කියන්නේ එහෙම දෙයක් ඔයවත් තියෙනවද? එයාව සිහි කරුව සිහි කරන බව වෙන්නේ අපේම මනසකටම මිසක මනසේ පහළ වෙන හුදු විතර්ක මාත්‍රයක් විතරයි කියන එක පිළිගන්න පුළුවන් නේද? හොඳයි. එහෙම වුණත් එයා මැරිලා මේ විතර්ක මාත්‍රයක් කියන සිහිය නැති වුණොත් ඒක ඇත්ත වෙලා ඇඬෙන්නේ නැද්ද අපිට? ඇඬෙනවනේ. ඒ දේ වෙලයි මේ තියෙන්නේ අපිට. අතීතේ නිරුද්ධ වෙලා යමක් සිහි වෙනකොටම සිහිය තියෙන්නට ඕනේ. අතීතේ නිරුද්ධ වුණ වෙලා නම් මේ පහළ වෙන දේ gedara කියලා සිහි වෙනකොටම දැන් අපිට තේරෙන්නේ gedara කියලා. සිහි වෙනකොටම සිහිය කියන එක ඕනේ මේ සම්මාදිට්ඨියට සිහිය කියන එක ඕනේ අපිට. gedara කියලා සිහි වෙනකොට අතීත ධර්ම නිරුද්ධ වෙනවා නම් මේ සිහි වෙන්නේ මනසටම නේද? කියන එක සිහි වුණේ නැත්තම් සිතට පහළ වෙන මේ විතර කෙරෙනු ඕගොල්ලෝ රැවටෙන ඇත්තටම gedara තමයි කියලා. තේරෙනවා නේද? මං කියන එක තේරෙනවද? එතකොට ප්‍රඥාව කියලා කියන්නේ උපදින ධර්මයන්ට ඇත්ත ඇති හැටි තේරුම් ගන්න සිහිය යොමු කරන එක. මැරිච්ච කෙනා මැරිලා එයා සිහි කරනවා කියලා එකෙන් අපිට තේරෙන මං එහෙම උපමාවක් ගත්තේ. එතකොට එහෙම කෙනෙක් නැත්තම් අපිට හොඳටම තේරෙනවනේ මේ මනසමමයි කියලා. එහෙම මනසමමයි කියලා තේරුණත් මනසමමයි මේ සිතෙන් උපද අපිමයි සිහි කරන්න කියන බව හඳුනා නොගත්තු. ඒක ඇත්ත වෙලා අපි හිනා වෙනව හෝ අඬනවා. සතුටු වෙනව හෝ දුක් වෙනව. ඉන්න කෙනා අපිට සලකපු ආකාරය කියපු යහපත් වචනයක් මතක් වෙලා ඒක සතුටුයි. එක්ක එයා දැනපු එකක් එයා නැති වෙච්ච එකක් මතක් වෙලා අඬයි. අපි අපේ සිතුවිල්ලක් විතර්කයක් කියලා දැක්කොත් අඬනව හෝ සිනා දෙනවද? නෑ එහෙමලු පිස්සු. අපිටමයි ලැජ්ජයි තියෙන්නේ ඔක දැක්කොත්. නොදකින්නතා අඬනවා වැළපෙන. දැක්කොත් මේ සිද්ධිය සිහි වුණොත් එයා මැරිලා නම් ඒක මම මේ නැවත නැවත කියන්නේ එයා මැරිලා නම් එතෙන්ට සිහිය දාවොත් තමයි මෙතෙන්ට එන විතර්කයක් කියන එක දෙන්නේ. බුදුහාමුදුර අතීතේ නිරුද්ධයි කියපු එක ඇත්තනම් ඇති බවට හම්බුණත් මේ මනසයි නේද කියලා අපි සිහි කරගන්න පුළුවන්කමක් තිබුණොත් ඒ කියන්නේ 15 වෙනි තර්කය ඇත්ත වෙන්නේ නැහැ අපිට. උපමනකින්ම විතර්කයක් වෙනවා. ඔය ටික සිහි කරගන්න බැරි වුණ සිහි කරන්නේ මනසින්මයි සිහි කරගන්න බැරි වෙනකොට මේක විතරකයක් කියලා ගෙදර සිහි වුණා ළමයා සිහි වුණා කියලා ඒ සිද්ධියක් වෙනවා. එතකොට අපි ගිහිල්ලා දන්නේම ඒකෙන් මම කියුවේ අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලය මුල් කරගෙන එන දැනුමක් තමයි අද අපිට තියෙන්නේ හිතන්න. හිතෙන්න. එකදු වෙනසක්වත් නැතුව අද හිතෙන සිහි වෙන හැම දෙයක්ම මනස පිළිබඳ වූවක්මයි කියලා බලන්න. ඒ කියන්නේ මේ gedare කියලා gedara කියලා සිහි වෙනකොට දරුවා කියලා සිහි වෙනකොට සිහිය තියෙන්නට ඕනේ gedara කියලා දරුවා කියලා සිහි වෙන්නේ මටමනේ තමන්ටමනේ. අතීත ධර්මයේ නිරුද්ධ වෙලා නම් නැති වෙලා නම් එහෙම දෙයක් තියනවා වෙන්න බෑ. ඇති බවට හම්බෙන්නේ මටයි තමන්ටයි. නෑ ඒ වුණාට එහෙම දෙයක් තියෙනවනේ කියලා ආපහු ටොක්ක කරලා අපිට පෙන්නයි තවසිතුවිල්ලකින්. එතකොට එයාට ආපහු ටොක්කක් අයින්ද වෙනවා. නෑ එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්නෙත් අපිමනේ කියලා. මෙහෙම කීප විටක් බලන්නකොට දැන් ওই විදිහට උපදින උපදින විතර්කයන් බලන්න පුළුවන්. ඔකට තව පැත්තක් තියෙනවා. මේ උපදින හැම විතර්කයක්ම අනිත්‍ය දෙයක් හැටියට හෝ බලන්න. දුකක් උපන්න හැටියට හෝ බලන්න. රෝගයක් උපන්න කියලා හෝ බලන්න. ගඩක් උපන්න කියලා හෝ බලන්න. බිඳෙන දෙයක් උපන්න කියලා හෝ බලන්න. පළුදු වෙන දෙයක් උපන්න කියලා හෝ බලන්න. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ කියලා බලන්න. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? දැන් මේ තුන් කාලය කියලා කියන්නේ අර සත්‍ය සාත් නොවුණු මනසකනේ. මෙන්න මේ තුල පහළ වෙන නිමිත්තක් ගත්තොත් මේ එක නිමිත්තක් ගත්තොත් මේ අපි අසුරු කරන්නේ හටගෙන නැති වෙන දෙයක්මයි. ඒ හින්දා මේ ධර්මතාවය පරිහරණය කරනවා කියලා අනිත්‍ය වූ බව පරිහරණය කරනවා. නැත්නම් අපි කියමු තව පැත්තෙන් අපට උගුරු ගැඹුරු අර්ථ රාශියක් එනවා. මරණාසන්න මොහොතේදී මේ නිමිත්ත සිහි වුණොත් අනිත්‍ය වූ රූපයක්මයි ආපහු ලැබෙන්නේ. එහෙනම් එහෙම දෙයක් ලැබෙන මේ දේ අනිත්‍ය දෙයක්. මරණ ඔය සිහි වෙන එකදු ධර්මතාවය එකබ නිමිත්තක් හෝ තිබුණොත් ඔය නිමිත්ත සිහි කළා පහ උපදී ඉපදුන තැන යම් තාක් දුක් පහළ වෙයි නම් මේ දුක් ඔක්කොම ලැබෙන්නේ මේ වගේ නිමිති නිසා. ඒ නිසා මේ නිමිතට කියපු දුක කියලා. මේ වගේ නිමිත්තක් සිහි වෙලා නැවත ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ආපහු ජරාවටපත් වෙනවා නම් මේ ජරාවටපත් කරන මේ ධර්මයේ කිය යුතුයි ජරාව කියලා. මේ වගේ නිමිත්තක රැවටලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒ ජීවිතේ මැරෙනවා නම් ඒ මරණය ලබා දුන්නේ මේ නිමිත්තකින් නම් මේ නිමිත්තට කිය යුතුයි මරණයක් කියලා. මේ වගේ නිමිත්තක රැවටලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒ ප්‍රතිසන්දි වශයෙන් ඉපදුනහම යකඩ උල්පාරවල් ඇනේ නම් ඒ උල්පාරවල් ඛණ්ඩ ලබා දෙන මේ දෙට කිය යුතු උලක් කියලා. මේ නිමිත්තකට රැවටලා ප්‍රතිසන්දි වශයෙන් යනවනම් ගේ ජීවිතයක මුළු ශරීරයම කුණු වෙලා එක්ම සරව ගෙඩියක් හැදුනා නම් ඉබඳු ස්වභාවය උරුම කරන්නේ මේ නිමිත්තට කිය යුතු ගඩක් කියලා. එයාට හම්බ වෙනවා මේ නිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්. ඇයි මේ නිමිත්ත කියන්නේ මේ ටිකෙම විදිහට නෑ අපි. මේ පහළ වෙන තුන් කාලය යනවා පහළ වෙන හැම දෙයක්ම තිබුණොත් මේ එකකින්වත් මිදෙන්නේ නැහැ. පෙර ජීවිතයක ওই වගේ නිමිත්තක් සිහි වෙච්ච නිසායි අද මේ ආවේ. උලක් ඇනෙනවා නම්, ගේ සරව ගෙඩියක් හැදෙනවා නම්, රෝගයක් හැදෙනවා නම් මේ ඔක්කොටම අර නිමිත්තටයි කියන්න වෙන්නේ. ඒ වගේ අද සිහි වෙන්නේ මේ නිමිති ටික මෙහෙම තන කුරුම කරන්න තියෙන ටිකක්. මේක මම කියන එක තේරෙනවද? මේක ටිකක් නෝනේ හිතිය යුතුයි. කෙටියෙන් ගත්තාම එකම අත්දැකීමක් තියෙන්නේ ඕගොල්ලන්ට යම්ම විතර්කයක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම විතර්කයක්ම මනස පිළිබඳ වූවක් තමා තුලම හටගෙන තමා තුලම නිරුද්ධ වෙන ධර්මතාවයක්මයි තියෙන්නේ. ඔන්න ඔය ස්වභාවය බලන්න බලන්න බලන්න බලන්න බලන්න තමයි බලන්න බලන්න තමයි මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙන්නේ. තියෙනවා තියෙනවා තියෙනවා ඉන්නවා ඉන්නවා කියලා හිතෙන මේ ස්වභාවය එන්නෙන් අඩු වෙනවා. ගෙදර තියෙනවා තියෙනවා කියලා හිතනකන් ඒක ගෙදර කියලා පිළිගන්නකන් ආපහු හිතනවා. ආයෙත් ගෙදර කියලා පහළ වෙනවා, ඒක ගෙදරමයි කියලා මේ හිතට රැවටෙනවා, ආයෙ පහළ වෙනවා. නෑ ගෙදර කියලා සිහි වුණත් මේක මනසමනේ එහෙ එහෙම දෙයක් නෑනේ කියලා බලනකොට වේගი ටිකක් අඩු වෙනවා. ආයෙත් බලනකොට ආයෙත් අඩු වෙනවා. ආයෙත් බලනකොට ආයෙත් අඩු වෙනවා. යම් දවසක් තියෙනවා තමා තුළම තමන්ම මේ විතර්කයෙන් හිතන්නේ කියන තැන දක්වා මේක සංසිඳන තරම්. හරිද? එතකොට ඔය ටික තමා තුළම හටගෙන නැති වෙනවා කියලා බලන්න ඕනේ. බලන්න බෑනේ අද ඕගොල්ලන්ට. බලන්න බැරි එක බලෙන් කරන්නේ උබන්නේ බෑනේ. ඒ හින්දා ඒක පොඩ්ඩකට නතර කරනවා. ඒ කියන්නේ එතන ඔරොත්තු දෙන්නේ නැහැ, එතන බෑ කියලා කියන්නේ නමේ පන්තියේ ගණන් බෑ කියන්නේ අටේ පන්තිය තුල දක්ෂ නැති වෙලා මේ අටේ පන්තියට යන්න වෙන කියන එක. අටේ පන්තියේ බැයි නම් හතේ පන්තියට යන්න වෙනවා නේද? නමේ පන්තියේ වැඩ බෑ කියලා 10 පන්තියට ගිහලා හරියනවද? හරියන්නේ නැහැ. එයාට මේ ඇත්ත ඒ කියන්නේ උපදින තමා තුලයි විතර්ක හැටියට උපදින්නේ. තමා තුල විතර්ක හැටියට උපදින එක අල්ලගන්න බෑ අපිට. ඒක ඇත්ත වෙනවාද කියන එකක් දැන් තියෙනවා. මේක ඇත්ත වෙන්න ඇති. ඇත්ත ඒ කියන්නේ තමා තුල විතර්කයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට පේන්නේ. ඒක අද අපිට ගෙදරක්මයි ළමයෙක්මයි දරුවෙක්මයි කියන මට්ටමක ඇත්ත වෙලා. හොඳයි එහෙනම් දැන් මේක විතර්කයක් කියලා අපිට බලා ගන්න පුළුවන් මට්ටමකට එන්න වෙනවනේ. දරුවෙක් ගයක් කියන මට්ටම සජීවී වෙන ගතිය අඩු වෙන්න වෙනවනේ නේද? එහෙම මොකද එහෙම බර කියන එක උස්සන්න පුළුවන් මට්ටමක අවුත් එකයි උස්සන්න. ඒක උස්සන්න බැරි මට්ටමක බරක් නම් පුළුවන් උස්සන්න. බෑ කොහොම හරි උස්සනවා කියලා බෑ නේද? ඒ හින්දා ඊටස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක බැරි කෙනාට සමාධිය කියන එක ඔන්න දෙන්නේ එයාටයි. මේ සමාධිය කියන එක ප්‍රඥාවට උපකාරව තියෙන ධර්මයක්. සමාධිය ඕනේ නැහැ මේ ටික දකින්න පුළුවන් නම්. ඒක දකින්න බැරි හින්දායි මෙහෙම එකක් තනියි. තේරෙන්නේ මේක දකින්ද පෙන්නුවට ඇත්ත කිව්වට ඇත්ත පේන්නේ නැති හින්දා බැරි හින්දායි මෙහෙම එකක් පනවන්නේ. මෙහෙම ඇත්තම කළ පෙන්නන එකේ බලය ගතිය අඩු කරන්න මේ සමාධිය. තේරෙනවද? මේ සමාධිය ඕනේ ඒ නිසා. සමාධිය කියන එක ඇති කරගන්න තමයි මේ සතර සතිපට්ඨානෙ පැනෙන්නේ බුදුරජාණන් වහන්සේ. සමාධිය කියන එක ඇතිවෙන්න වායාම සති කියන දෙකයි මුල් වෙන්නේ. සිහියයි වෑයමයි කියන දෙකේ ප්‍රතිඵලය තමයි සමාධිය උනේ. වායාම සති කියන දෙකෙන් අනුග්‍රහය ලබන්න මොකේදද? සමාධියට. වෑයම මොකේද තියෙන්නේ? සිහිය පිටවන්න. මේ වායාම සති කියන දෙකේ ප්‍රතිඵලය වෙනවා සමාධිය. ඒ නිසා උත්සාහය දරන්න හටගත්ත ස්කන්ධය කොහොම හරි නැති වෙනවා කියන එක බලන්න නෙමෙයි සිහිය පිහිටුවා ගන්න. සතින්ච කුවාහම් වික්කවේ සබ්බත්තිකං වදාමි. රැවෙනවද? කීයට ඉවර වෙයිද දන්නේ නැහැ. බණහන්න කියලා කිව්වේ. තාම මගේ දේශනා භාගයක්වත් ගියේ නැහැ වගේ. සතින්ච කවාහම් වික්කවේ සබ්බත්තිකම් වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථය සිද්ධ කර දෙන ධර්මයක් කියමි. මේ සිහිය කියලා යමක් තියෙනවා නම් මහණෙනි සියලු අර්ථය සිද්ධ කරලා දෙනවා. බුදුහාමුදුරුවෝ මහා කාරුණිකයි. කෙනෙකුට බැරි දෙයක් බලෙන් කොහොම හරි කරපන් කියන්නේ නැහැ. මේ බිත්තියේ නලින්ද අල්ලන්නවත් එකක් නැහැ. කොහොම හරි නැගපන් කිව්වට නැග හැකිද? බැරි එක බෑ නේද? එහෙම එකක් තියෙනවනේ. ඒ වගේ එහෙනම් නගින්න ක්‍රමයකට එන්න මේක ඉනිමගක්වත් තියලා මෙහෙම හරි එහෙනම් නගින්නකො කියලා. ඒ වගේ මේ විදර්ශන මේ ඇත්ත ඇති හැටි දකින්ද කොහොම හරි කරනවා කියලා බලන්න හැදුවට බැයි නම් ඊට පස්සේ උපායක් වෙන්නම මම එහෙනම් දැන් මේක කළා මේක කරන්න ඊට පස්සේ කියලා සමාධියට පෙන්වන එකම දේ තමයි සමත නිමිත්. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වාණිජය කියලා සූත්‍රයක්. මහණෙනි මේ ලෝකේ කරුණු තුනකින් දක්ෂ නැති වෙලෙන්දා නූපම් භෝග උපෝදවා ගන්නේ හෝ උපම් භෝග ආරක්ෂා කරන්නේ යන කරුණ වෙන්නේ නැහැ. මොකද්ද? යම් වෙලෙන්දෙක් උදේ කාලෙත් වෙලඳාම යෙදෙන්නේ නැත්නම් කර්මාන්තය යෙදෙන්නේ නැත්නම් දවල් කාලෙත් තමන්ගේ කර්මාන්තය යෙදෙන්නේ නැත්නම් හවස් කාලෙත් කර්මාන්තය යෙදෙන්නේ නැත්නම් යොදවන්නේ නැත්නම් මේ වෙලෙන්දා නූපම් භෝග උපදවා ගන්නවා හෝ උපම් භෝග ආරක්ෂා කර ගන්නවා කියන එක වෙන්නේ නැහැ මහණෙනි. කරුණු තුනකින් යුක්ත වෙලෙන්දා නූපම් භෝග උපදවා ගන්නවා හෝ උපම් භෝග ආරක්ෂා කර ගන්නවා යන කරුණ වෙනවා. යම් වෙලෙන්දෙක් තමන්ගේ වෙලෙන්ද ශේස්ත්‍රයේ කර්මාන්ති උදේ කාලෙත් යෙදෙනවා නම් දවල් කාලෙත් යෙදෙනවා නම් හවස් කාලෙත් යෙදෙනවා නම් මේ වෙලෙන්දා නූපම් භෝග උපදවන්නේ හෝ උපම් භෝග ආරක්ෂා කරන්නේ යන කාරණාව විද්‍යමාන වෙනවා. මහණෙනි ඒ වගේ මේ ශාසනයේ කරුණු තුනකින් දක්ෂ නැති භික්ෂුව නූපං කුසලයේ උපදවන්නේ හෝ උපං කුසලයේ ආරක්ෂා කරන්නේ යන කරුණට යන්නේ නැහැ. යම් භික්ෂුවක් උදේ කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් දවල් කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් හවස් කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ අතුරු කරන්නේ නැත්නම් මහණෙනි මේ භික්ෂුව නූපං කුසල ධර්මයේ උපදිනවා හෝ උපං කුසල ධර්මයක් ආරක්ෂා කරගන්නවා යන කාරණාව විද්‍යමාන නැහැ. මහායනේ කරුණු තුනකින් යුක්ත භික්ෂුව නූපං කුසල ධර්මයක් උපදවන්නේ හෝ උපං කුසල ධර්මයක් ආරක්ෂා කරන්නේ හෝ යන කාරණාව වෙනවා. යම් භික්ෂුවක් උදේ කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් දවල් කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් සවස් කාලෙදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් මේ භික්ෂුව නූපං කුසල ධර්මයේ උපද්දන්නේ හෝ උපං කුසල ධර්ම ආරක්ෂා කරන්නේ යන කාරණාව විද්‍යමාන වෙනවා. හොඳට පෙන්වුවා. මේ සමත නිමිත්ත කියන එක, සමත නිමිත්ත කියන්නේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ ආනාපාන සතිය එහෙම නෙමෙයි. මේ නාසිකාග්ගේ හෝ තොල් දෙක ළඟ අපි සිහිය තබා ගන්නවානේ මෙන්න මේ සති නිමිත්තටයි සමත නිමිත්ත කියන්නේ. ඔක හොඳට පෙන්නනවා මගේ පෞද්ගලිකත්වයක් නෙමෙයි. ලෞකික වේවා ලෝකෝත්තර වේවා යම්ම යම් ධ්‍යානයක් ලබනවා නම් සමාධියක් ලබනවා නම් ඒ ධ්‍යානේ ලබන්නේ කොහොමද සමාධිය ලබන්නේ කොහොමද කියලා සීලේ ඉඳලා මුල ඉඳලා වනපත්ත සේනාසන ඇසුරු කරමින් රුක් මුල් ආරණ්‍ය ශුන්‍යාගාර ඇසුරු කරමින් ධ්‍යානෙ ලබන හැටි දක්වා හොඳට විස්තර කරලා තියෙනවා අභිධර්මයේ ඥාන විභංගයේ කියන කොටසේ. ඒකේ හොඳට පෙන්වන මේ සම්මත නිමිත්ත සති නිමිත්ත කියන්නේ මොකද්ද කියලා. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ව. දැන් මේ ආනාපාන සතිය විතරක් නෙමෙයි මේ කියන්නේ. සම්මතයේ ලබන හැටි ඒ ටික ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. හොඳට එකින් එක විස්තර කරනවා. අරණ්‍ය කියන්නේ ඇයි? සේනාසනය කියන්නේ ඇයි? වෘක්ෂ මූලිය කියන්නේ ඇයි? මේ වචනෙන් වචනේ අර්ථය පෙන්වනවා. ඈ එතකොට උජුං කායං කියන්නේ මොකද්ද? පනිදාය කියන්නේ මොකද්ද? පරිමුඛං කියන්නේ මොකද්ද? ඊළඟට වෙනවා කතම් පරිමුඛං ප්‍රශ්නයක් අහනවා එකෙන්. පරිමුඛං කියන්නේ මොකද්ද? නෑ. ඊට පස්සේ සී ඉස්සලහන සීය කියන්නේ මොකක්ද? සීහියක් සිහි කරන බවක් සිහි කරන ගතියක් කියනවනේ මේකට සීය කියන්නේ. යමක් සිහි කරන ගතියට සීය කියන්නේ. පරිමුඛං කියන්නේ මොකද්ද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ නාසය කෙලවර හෝ මුක නිමිති. නාසය කෙලවර හෝ මුක නිමිති. ඊට පස්සේ පෙන්නනවා සතෙන් උපට්ඨ පෙත්වා. සිහිය මේ සිහිය එළඹ සිටියේ වේ මනාව එළඹ සිටියේ වේ. නාසිකග්ගේ හෝ මුක නිමිත්තේ මේ සිහිය එළඹ සිටියේ වේ මනාව එළඹ සිටියේ වේ. මෙන්න මේ තත්ත්වයට ගත්ත කෙනයි අරණ්‍යක් හෝ හිස්ගයක් හෝ සොහොනක් හෝ පිදුරුබිස්සක් හෝ ඇසුරු කරන්නේ. මේ සිහිය අල්ලගත්ත කෙනා සිහිය හුරු කරන්න මේ සත් නිමිත්ත තුල තියාගත්ත කෙනාට හැපෙන්නේ මේ මේ මේ තැන් වලට යන්න කියලා. එතකොට ඒකෙන් මට කියන්න උනේ මේ සත් නිමිත්ත තමයි සමත නිමිත්ත කියන්නේ. අනිත් හැම එකක්ම පින්වතු සිහිය සහ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා දෙකක්. අද ඔයගොල්ලෝ සතිපට්ඨාන භාවනාවයි සතිපට්ඨානය කියලා හිතාගෙන ඉන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවනා කියන එක. සිහිය පිහිටුවන්න කොහෙද? නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගන්න. මේ සිහිය පිහිටුවා ගත්තාම මේ සිහියට ආරක්ෂාවක් හැටියටයි කයන්ව බලන්නේ. කයානුව බලන එකට සිහිය ගෙනියනවා නෙමෙයි. සිහියෙන් මේ කයානුව බැලීමෙන් කරන්න මොකද? සිහිය පිහිටවනවා. මේ සිහිය පිහිටුවා ගන්නයි කයානුව බලන්නේ. ඇයි? සති නිමිත්තක හිත තබාගෙන තිබුණොත් ඒකට ආරක්ෂාවක් සැලසුවේ නැත්තම් රාග දේශ මොහ විතර්කයක් ආපහැටි දන්නේම නැතුව අතහැරෙනවා. මොකද රාග දේශ මොහ විතර්ක අපි ඇති කරගෙන තියෙන්නේ භවය අනුව ගිහිල්ලාම. බාහිරට නැඹුරු වෙලයි ඒ සිතුවිල්ල එනකොට මෙහෙ අතහැරලාමයි එන්නේ. සති නිමිත්තක හිත තබාගෙන කය අනුව බලනකොට වෙන්නේ අර භවය අනුව යන්නේ. ඒ කියන්නේ මේ සිහිය අතහැරලා අහකට යන්නේ නැහැ. සති නිමිත්ත හිත තබාගෙන කය අනුව බලනවා. එක්ක වේදනාව අනුව බලනවා. සිතානුව බලනවා අපි, ධර්මයානුව බලනවා අපි. මේ ටික තියෙන්නේ සිහිය පිහිටුවණ්ඩයි. සිහිය පිහිටුවණ්ඩයි. ඕනම කමඨහනක් ආනාපාන සති විතරක් නෙමෙයි ඕනම කමඨහනක් වඩනකොට සති නිමිත්තක හිත තබාගෙන කමඨහන වඩනවා. මොකද මේ දැන් උපායක්. බුදු ගුණ හිතන එක සිහිය පිහිටුවා ගන්න උපායක්. සත්‍ය නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ අපි හිතනකොට වෙන්නේ සත්‍ය නිමිත්ත අතහැරලා අහකට යන්න තියෙන ඉඩයි නැත්තේ. අපි බුදු ගුණ හිතලා හිතලා පැය භාගයක් හරි නැගිටි. ඒ මානසිකාර්ය ඉවර වුණත් අර සිහිය පිහිටපු බව ඉවර වෙන්නේ නැහැ. සතිපට්ඨානේ වඩන්න පුළුවන් එකක් නේද? බුදුගුණ මෙනෙහි කරන එක නම් සතිපට්ඨානේ කොහොමද වඩන්නේ? ඔන්න දැන් අද බුදුගුණ ටිකක් මෙනෙහි කරුවා නම් නැගිටිනකොට ඉවරයි. ආපහු මෙනෙහි කරන්න ගන්නවා කියන එකට ඊයේ එක එකතු වෙනවද අපිට? එහෙනම් කොහොමද නැවත නැවත උපචයක් නොවේයි නම් වැඩෙන්නේ කොහොමද? මම කියන එක තේරෙනවද? සති නිමිති කියන එකේ හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් බුදුගුණ මනසිකාරයෙන් පස්සේ ඉවරයි. නමුත් සිහිය එළඹ සිටින බව උන ටිකක් තියෙනවා. ඊගව දවසේදී සත් නිමිත තුල හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් ඊට වඩා හිත මේ තුල එළඹ සිටින ගතිය ටිකක් වැඩි වෙනවා. ඊගව දවසේදීත් මේ සත් නිමිත තුල හොඳට හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් අර දවස් දෙකටම වඩා එන්න වෙනවා. මේ සිහිය එන්න එන්න වැඩිනවා. සිහිය සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සතිය කියන තැන දක්වා මේක වැඩෙනවා. ඊගාවෙක මේ සිහිය හැම වෙලාවම හතර ඉරියව්වෙම සිහියෙන් හැම දෙයක්ම කරන්න ඕනේ. යනකොට එනකොට ඇවිදිනකොට හැම වෙලාවකම සති නිමිත්තට හිත තබාගෙන කතා කරන වෙලාවට විතරයි අතහැරෙන්නේ. කතා නොකරනවා නම් ඕනම දෙයක් සිහියෙන් කරන්න පුළුවන්. හැම වෙලාවෙම මේ සිහිය තුල හිත තබාගෙනම හැම දෙයක්ම කරන්නට ඕනේ. එහෙම කරන්න බැරි හිඳයි, හයිය මදි හිඳයි එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ මේ සිහිය බලවත් කරන එකයි කරන්නේ අපි. එක තැනක ඉඳගෙන කලානම් කරන්නේ මොකද්ද? වැඩ කටයුතු කරනකොට සිහියෙන් කරන්න පුළුවන් තත්වයට සිහිය බලවත් කරන එකක් මේ කරන්නේ. තියුණු කරන එකක්. අපි හිතාගින්නේ මේ භාවනා කරනවා කියන එක නිවන් දකින්නවා කියලානේ. ඔය දැන් නිවන් දකින්න නෙමෙයි අපි ආනාපාන සතිය බුදු ගුණ වඩන නිවන් දකින්න කියලා. ඕක කරනකොට නිවන් දකින්නවා. කොහොමද නිවන් දකින්නත් කොහොමද වෙන්නේ? මෙහෙ එක තැනක ඉඳගෙන ආනාපාන සතිය හරි බුදු ගුණ හරි වඩනකොට සති නිමිත්තක තබාගෙන ඒකෙන් හුරුවක් වෙනවා සිහිය තුල සති නිමිති තුල සිත තබා ගන්න. ඒ හුරුව උදව් කරගෙන යනකොට එනකොට ඉරියව් හසුරුවනට වැඩ කටයුතු කරද්දී සිහියම කරනවා කියන්නේ අපි දන්නේ මෙහි උපදින විතර්කයන්ගේ බලය මේ අඩු වෙලා තියෙනවා. හොඳට සිහිය පිහිටන්න තමාතුළු විතර්කයක් පහළනකොට ඔව් මේ දරුවමයි ගෙදරමයි තියෙනවමයි ඒ ඉන්නවමයි කියලා කලින් පියුම් වර රළු ගතිය නැහැ. එන්නේ එන්නේ අඩු වෙනවා. තමාතුළු පහළ වෙනවා මේ විතර්කයක් කියන එක බලා ගන්න පුළුවන්. ඔන්නෝක හොඳටම අහුවෙන දවසට ආවොත් Tamante ඉතාසි උන් නිමිත්ත තැන දක්වාම යන්න පුළුවන්. ඔකට මම තව හොඳ උපමාවක් කියන්නම්. වැඩිද? මේ කියන කාරණාව කොච්චර සාධාරණද කියන එක මේ සතිය පිහිටවනවා කියන එකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් දෙනවා සංයුත්ත නිකායේ. මේ මම කතා කරලා තියෙන දෙක මම හිතන අපි මේ ලොකුගේ මත ප්‍රතිගත කරනවා වෙන්නේ නැති. ආපහු ටිකක් අහන්න. නැවත නැවත ටිකක් අහනකොට මොකද්ද මේ කියන්නේ කියලා ටිකක් හරි අල්ලගන්න පුළුවන්. නැතිනම් තාම මේ දෙමළ පත්‍රය බලනවා වගේ. ඒක නෙවෙයි අපිට. නැත්නම් තේරන භාෂාවක පත්‍රයක් බලනවා වගේ වෙයි. නේද? මොකද අපේ දැනුම් පරාසයට හුරු දෙයක් නෙමෙයි මේ කියවෙන්නේ. මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට ඇතුළත්ව ඒ තුල ජීවිතය හැසිරිච්ච දෙයක් කියනකොට නම් ටග්ගල අපිට ගන්න පුළුවන් හුරුයි. කවදාවත් හම්බ වෙච්ච නැති දෙයක් ගත්තාම ආදුනිකයි අපිට හම්බ වෙන්නේ එකපාරට. වෘත්ති දෙන්නේ රැඳෙන්නේ මනස. ඒකයි මේ ගතිය තියෙන්නේ. අපිට බන දහන් මතකෙ හිටින්නේ නැහැ කියලා කියන්නේ. අපි විහිළු කතාවක්වත් නරක වචනයක්වත් වේගින් කිව්වත් හොඳට මතක තියෙන්නේ. ඇයි ඒ? හොඳට ඒ හුරු කරපු පැත්තින්ද? මේවා හුරු නොකළ නිසායි මේ. ආදුනිකයි අපිට. ඉතින් මේකත් හුරු කළාම දහම් වචනයක් විතරයි ඇහෙන්නේ විතරයි වුණ හොඳට මේ කිව්වේ මේකයි කියන එක තේරෙනවා. එතකොට මම කොතනද පටන් ගත්තේ කියන්නේ හැදී කොතන මතකද? නෑ වැරදි වෙනවා. සත්තු 6 දිනක් ඉන්නවා කියලා කතාවක් කියන්න ගත්තේ මම හිතන්නේ. ඒක තමයි උපමාවක් සංයුත්ත නිකායේ තියෙන කතාවක් කියලා නේද මම කියන්නේ. දහම් කරුණ කිව්වොත් නම් ඉක්මනට ඒ කියන්නේ කියන බලරටක් ගාලා කියන. එතකොට සංයුත්ත නිකායේ තියෙනවා චප්පානක කියලා සූත්‍රයක්. මේ සූත්‍රය හොඳට පෙන්නනවා අදහසක්. නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු 6 දිනක් ගන්නවා. නරියෙකුයි බල්ලෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි කිඹුලෙකුයි කිව්වද හදනවා කිව්වද නායකුයි දැන් නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නේ අරගෙන ඔන්න වඳුරගේ නැට්ටේ ලනු කැල්ලක් බඳිනවා නරියාගේ නැට්ටෙත් බඳිනවා කිඹුලගේ නැට්ටෙත් බඳිනවා වඳුරගේ නැට්ටෙත් බඳිනවා කුරුල්ලගේ නැට්ටෙත් බඳිනවා නායාගේ නැට්ටෙත් බඳිනවා දැන් ලනු කෑලි හයක් වෙන වෙනම බැඳලා තියෙනවා ඊට පස්සේ මෙහා කිරවල් හය හතර ටික ඔක්කොම එකට අරගෙන ගැටයක් ගහලා අතාරින්න බුදුරජාණන්තු දේශනා කරා දැන් නයා අදිනවා හුඹහට යන්න නරියා අදිනවා සොහනට යන්න බල්ලා අදිනවා ගමට යන්න කුරුල්ලා අදිනවා අහසට යන්න වඳුරා අදිනවා කැලේට ගහකට යන්න කිඹුලා අදිනවා දියට යන්න නයා අදිනවා හුඹහකට යන්න දැන් නානා ගති ඇති හය දෙනා එහාට මෙහාට තමන්ගේ රුචිකත්වයට අදිනවා දැන් ලොකු කලබගැනියක් එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා ඔයින් කොයි වෙලාවක හරි එකෙක් බලවත් වෙයිද ඔක්කොම ටික ඇදගෙන යනවා නයා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන හුඹහට යනවා වඳුර බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන කැලේට යනවා කුරුල්ල බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන අහසට යනවා නරිය බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන සොහොනට යනවා බල්ල බලවත් වුණොත් ගමට යනවා කිඹුල බලවත් වුණොත් වඳුරට මහණෙනි අර්ථය හැඟවීම පිණිස මම මේ උපමාව කිව්වේ නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා වගේ තමයි මහණෙනි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස දැන් ඇහැ අදිනවා රූප බලන්න කන අදිනවා ශබ්ද අහන්න නාසය අදිනවා ගඳ සුවඳ බලපන් දිව අදිනවා රස බලපන් කාය අදිනවා ස්පර්ශ රූප හිත අදිනවා ධර්ම ආරම්මන දැන් මේ හය දෙනාගේ නැති එකට ගැට ගහලා තියෙන්නේ. දකින්න දේ අහන්න පුළුවන්, අහන දේ දකින්න පුළුවන් ඔක්කොම එකට බැඳලා තියෙන්නේ දැන්. මේ සත්තු හය දෙනාගේ එකෙක් බලවත් වුණොත් ඔක්කොම ඇදගෙන යනවා. ටීවී එකක් එහෙම දාලා ලස්සන පිචර් එකක් යනවා කියලා දැන් ඒ පැත්තට දින කරුණ ටික බලවත් වුණා කියන්නේ මොකද්ද උනේ? ඔන්න දැන් අනිත් ඔක්කොම දුබලයි මේ සතා බලවත් ඇදගෙන යනවා. ඔන්න දැන් පිචර් බලනවා කියලා. දැන් බොහොම කනක් තියෙනවා කැසට් එක පුක් ගැලවලා ඔන්න ලස්සන සින්දුවක් දාලා දැන් දැන් ඒ සතා බලවත් කියන්නේ දැන් ඔන්න සින්දු අහනවා. දැන් එහාට ඇදගෙන යනවා. යම් යම් ආයතනයක් බලවත් නම් ඒ පැත්තට ඔක්කොම ටික අහගෙන යනවා. සතෙක් බලවත් නම් ඒ පැත්තට ගහගෙන යනවා. ඔය උපමාවෙන් පෙන්නේ බුදුරජාණන් වහන්සේ කාවද? සාමාන්‍ය ලෝකයාගේ මනස. අපේ මනස මේ පෙන්නේ. අපේ මනස තියෙන ඔහොම නෙමෙයිද? නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා එහාට ඇදගෙන යනවා මෙහාට ඇදගෙන යන විදිහට හිත හිතා ඉන්නවා. එක පැත්තක් බලවත් වෙච්ච එකම ඔක්කොම පැත්තකේ පැත්තට යනවා නේ ඊට පස්සේ දෙවනුවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය වගේ නානා ගති ඇති අදහස් ඇති ඔය සත්තු හය දෙනාව ගන්නවා අරගෙන සත්තු හය දෙනාගේ නැටි කෙරවල් හයේ ලනු කැලි හයකුත් බඳිනවා ඉතුරු ලනු කෙරවල අරගෙන ටැඹක හෝ හුලක බඳිනවා කණුවක බඳිනවා දැන් මේ නයා හුඹහට යන්න කියලා වඳුරා කැලේට යන්න කියලා කුරුල්ලා අහසට යන්න කියලා කිඹුලා වතුරට යන්න කියලා බල්ලා ගමට යන්න කියලා නරියා සොහනට යන්න කියලා අදිනවා ඇද්දට ඇදගෙන යන්න බෑ ඇදලා හෙම්බත් වෙලා කනුව මුලම ටැඹ පුලම වැටිලා හීලා වෙන දවසක් එනවා මහණෙනි මම සිහිය ටැඹකට උපමා කරමි කනුවකට උපමා කරමි ඔන්න පෙන්නවා හොඳට මේ සිහිය හොඳට බලන්න. ඒ කියන්නේ දැන් මේ බුදුගුණ මේ මෙනෙහි කරන එකට වඩා කැඳේ දැන්දා කියලා නතර වෙන්නේ නැහැ. මෙයා අදිනවා. සති නිමිත්තක හිත තබාගෙන ඉන්නවා දැන්. හිටිය කියලා නතර වෙන්නේ නැහැ. රූප බලපන් සද්ධාපන් කියපු විතර්කේන ආයත දල ගන්නවා. යන්න දෙන්නේ නැහැ දැන්. බැඳලා තියෙන යන්න ගියට යන්න බෑ. ආපහු වෙනවා. සති නිමිත්තක දැන් සති නිමිත්ත තමයි හුල සති නිමිත්ත තමයි ටැඹ. දැන් වෙනදට තිබුණේ කණුවක බැඳලා නෙමෙයි නිකන් අතහැරලානේ. ඔහි හිත හිතා පාවෙවි ඉන්න මනසක් නෙ තිබුණේ. දැන් එහෙම යන්න බෑ ටැඹක බැඳලා තියෙන සිහිය හැම වෙලාවම සති සිහියක තියෙන්නේ. රූප බලපන් සද්ධාහපන් ගඳ සුවඳ ලබපන් කියලා හිතුණත් යන්නේ නෑ ආපහු ටක් ගල සීකල ගන්න. මෙන්න මේකෙන් පෙන්වුවේ මේ සති නිමිති තුල හැම වෙලාවෙම හිත හුරු කරගන්න. එහෙම නැතිනම් මේ සති නිමිති හුරු නොකළොත් හොඳට බලන්න අපි පැත්තකට වෙලා ඉඳගෙන බුදු ගුණ හෝ අසුභේ හෝ මරණේ හෝ මෛත්‍රී හෝ කමඨහනක් වැඩුවත් නැගිටගමම ආයේ කොහෙද ඉන්නේ? අර සත්තු හයද නැ ඇදගෙන යන මට්ටමේ මිසක තැබක කණුවක හිටලාද තියන්නේ අපි? පැයක් හරි බුදු ගුණ වැඩුවා නම් ඉන්නකන් ඉඳි නැගිටගම මොකද වෙන්නේ? ආයේ සත්තු ඇදගෙන යන තැනකද? ওই සත්තු ඇදගෙන යන එක වලකින්දම නේද ඕනේ? මේ තැඹ කණුව හුල තුල බැඳලා තියන්න නේද ඕනේ? මේ එක තැනක ඉඳගෙන කළේ මේ කණුව හිටවන එක. මේ තැඹ හිටවන එකයි මේ කරන්නේ. ඊට පස්සේ පැනලා යන්න බෑ මේ තැඹ තුලයි බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සිහියෙන්ම යන්නේ. මේ සිහිය නෙමෙයි මේ සති නිමිත්ත නෙමෙයි නිවනයි කිය යුතු. සති නිමිත්ත නෙමෙයි මම එකට කියන්නේ නිවන කියලා. යම් සත්‍යයක් පෙන්වුවා නම් ඔය සත්‍ය අවබෝධ වෙන්නේ තුන් කාලයේ කියන එකේ මනස මිදුනහමයි. තුන් කාලයේ කියන මනස ඉබේමයි මිදෙන්නේ මේ සිහිය කියන කෙළඹ සිටියානම්. ඔය තුන් කාලය ගැන පෙන්නලා ඒකට තේන්නේ නැහැ කියලා අමාරු වෙන්න කනසලු වෙන්න එහෙම එකක් නැහැ කියන්න එපා. ඕනේ නැහැ. උපදින විතර්කයන්ගේ අනිත්‍ය දකිනවා නම් ඉබේමයි අර ඇත්ත සාත්‍ය. උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්න බෑ. ඒක ඇත්ත වෙලා ඇත්ත වෙනවා මේක කරන්න බෑ කියන තැනකින් ගන්න එපා. දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. මේ සිහිය පිහිටුවා ගන්නවා කියන තැන කරන්න ඉබේම මේකට උපකාර. සිහිය පිහිටුවා ගන්න උසහය තියෙන්න ඕනේ. සතර සතිපට්ඨානෙ වඩන්න වෙනවා. ඒකායන වයම් වික්කවේ මග්ගු මහායනි මේ එකම මගයි කියලා පෙන්වන එකයි. මේ දුක නැති කරනවා කියලා යම් කිසි කෙනෙක් කියනෝ නම් ඒකායන වයම් වික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්ඛමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥාය සද්දිකමාය නිබ්බානස සච්ච කිරය දැන් චත්තාරු සතිපට්ඨාන මේ හතර සිහිය පිහිටුවන්නට යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේක බහුවචනෙන් පෙන්නනවා සිහිය හතරක් නෙමෙයි එකම සිහිය උපාය ධර්ම හතරක් මේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්ම හතරක් මේ තියෙනවා සිහිය එකක් මේ සිහිය පිහිටුවාගෙන ඒ සිහිය පිහිටන්ඩ මේ ධර්මතා හතර වඩන්න නැතුව සිහිය පිහිටන්නේ සිහිය නොපිහිටියොත් මේ මනස තුළ පහළ වෙන විතර්ක වලකනවා කියන කාරණාවක් වෙන්නේ විතර්ක වලකන්නේ නැතිනම් තුන් කාලෙ මිදෙනවා කියන එකක් වෙන්නේ තුන් කාලෙ මිදෙන්නේ නැතිනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ සත්‍ය සාත් කරනවා කියන එක වෙන්නේ ලෝක නිරෝධය සාත් කරනවා කියන එක වෙන්නේ ලෝක නිරෝධය සාත් කළා කියන සත්‍ය සාත් කළා කියන්නේ ලෝකෙ මිදිලා ජරා මරණ දුකෙන් මිදිලා ඒ ටික වෙන්නේ මේ ධර්මතා ටික නිසායි මේ ධර්මතා ලැබෙන්නේ මේ සිහිය නැමැති එකම ධර්මතාවය නිසායි ගොඩාක් අමාරු තේරුම් කරගන්න පවා අපහසු සිද්ධියක්ද මේ සිහිය කියන එක එහෙම නැහනේ සිහිය කියන්නේ මේ සති නිමිත්ත හිත තබා ගන්න උත්සාහය විතරයි ඕනේ. ඕනෙකම තියෙනවා නම් බැරි නෑ. මේ නොතේරෙන දහම් කරුණු තේරුම් කරගන්නවා වගේ අමාරු සිද්ධියක් නෙමෙයි සිහිය තබා ගන්න එක. මේකෙදි හැමදාම මේ කසාය බොන මට්ටම නෑ. කසාය බොනවා වගේ අමාරු නෑ. යම් මට්ටමක් තියෙනවා මේ සති නිමිත්තට හිත තබන පමණ විතරයි සිහිය තුල නැඹ සිටිනවා එපමණකින් මේ කය පුදුම විදිහට සැහැල්ලු වෙන තැනක් තියෙනවා මණ්ඩපීය නිදම්බික්කුවේ බ්‍රහ්මචර්ය මහන්නේ මේ බ්‍රහ්මචර්ය මිහිරි පැනක් වගේ කියනවා හිතන් දෙපා මේ නිවන් දකින්නකම මෙහෙමම අමාරුයි කියලා නෑ එක ටිකකටයි මේ මුල් හුරුව ගන්න විතරයි අමාරුවෙන් හරි මේ සිහිය හුරු කෙරුවොත් වැරදි වැරදි හරි වැටි වැටි හරි අමාරුවෙන් හරි සිහිය හුරු කෙරුවොත් හුරු වෙනවමයි පිහිටෙව්වොත් පිහිටනොමයි නිබෝධ හොඳට පිහිටීම හුරු වුණාට පස්සේ චුට්ටක් අමාරු නෑ මේ කය පවා පුදුම විදිහට සැහැල්ලු වෙනවා ඕනම තැනක ඕනම ඉරියව්වක ලැබ සිටින්න පුළුවන් ඒ හින්දා මේ සිහිය පිහිටුවා ගන්න එක අනිවාර්යයෙන්ම අවශ්‍යමයි අපිට රාග දේශ මොහ අකුසල විතර්ක පහළ වෙන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට නෙමෙයිනේ ඉරියව් පරිහරණය කරනකොටනේ එහෙනම් සිහිය ආරක්ෂාව තියෙන්න ඕනේ කොයි වෙලාවටද ඉරියව් පරිහරණය කරනකොටම එහෙම ඉරියව් පරිහරණය කරනකොට ආරක්ෂා වෙලා රැකිලා ඉරියව් පරිහරණය කරන්නයි මේ සිහිය තියෙන්නේ. ඒක ඉරියව් පරිහරණය කරමින්ම ගන්න තාම දක්ෂ මදි හින්දායි එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා එකක් මේ අපි කරන්නේ. මෙහෙම හුරු වුණාම හතර ඉරියව්වෙම පුළුවන්. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිත්තු. ඔක කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන ඒ ටික මේ මෛත්‍රී භාවනාවට විතරක් නෙමෙයි. හැම කෙනාටම හැම කමටහනකටම යනකොට එනකොට නිදා ගන්නකොට මේ හැම වෙලාවටම සිහිය කියන එක තියෙන්නට ඕන. අපි සිහියෙන්ම කරන්න කියනකොට අපි කනවා බොනවා කියලා හිතන එක නෙමෙයි. මේ සිහිය තුල හිත තබා ගන්න ටිකක් උත්සාහවත් වෙලා බලන්න ජීවිතේට මොනතරම් රැකවරණයක් පිටක් පිළිසරණයක් ලැබෙයිද කියලා. මේ සිහිය කියන තැන පිහිටවන්න මහ බරක් හැටියට ගන්න එපා. මම මේ ගේ කෑල්ල අතු ගන්නවා සති නිමිත්තෙන් හිත අහකට යන්න දෙන්නේ නැතුව. මුළු දවසෙම ඉන්නව නෙමෙයි. මේ ගේ ටික අතු ගන්නවා මම සිහිය අහකට යන්න දෙන්නේ නැතුව. Tamanට බරක් නැහැනේ. ඔච්චරයිද? ඊටික අතු ගාලා ඉවරන හරි. දැන් අතනික මේ ටිකම මතු ගන්නවා දැන් මේ සිහිය. මේ හැලිවලන් දෙක තුන හොදනවා මම සිහිය අහකට යන්නේ නැති වෙන්න. මුළු දවසෙම ඉඳ හිතන් දෙපා එතකොට නෙබරි. අර ලයිට් කනුව ගාවට යනවා මම සිහිය අතහැරෙන්නේ නැති වෙන්න. මේ වල්ල ගන්න Tamanට බර නැති දැනකි. උන්ට සති නිමිත්තක හිත තබාගෙන මම අර බිත්තිය ගාවට යනවා සිහියෙන්. කොහෙට දන්නේම නැතුව වෙහෙසක් නැතුව ඉබේම මේ සිහිය ආවේ. සිහිය කියන එක තේරෙනව නේද හැමෝට? එක මාසයක් කරලා බලන්න අවංකම උත්සාහයෙන් කරනවා නම් මාසයක් ඕනේ නැහැ. සතියක් ඇති කීපයකේ විශේෂණයක් නොවුනොත් සිහිය විතරක් නෙමෙයි මේ ඔක්කොම ටික බොරුයි කියලා අතහරින්න. උගුලත් කරනවා නම් කළා එක විශේෂණයකුත් නොවෙන්නේ නම් අතහරින්න. එක රැයක් දවාලක් ඇති හරියට යම් කිසි කෙනෙක් සිහිය කියන එක හරියට සති නිමිත්ත තුල තබාගෙන සිහියෙම ඉන්නවා කියන තැන එක චිත්තම් පග්ගණ්හාති පදහති හිත දැඩි කරගන්න නෑ යන්න දෙන්නෙම නෑ කියලා මුදිර සිහියෙන් ඉන්නවා දැන් නම් ඉස්සෙල්ලා ගියා යන්න දෙන්නෙම නෑ ඒත් යනවා අයි සිහිය කරගන්න මේ සිහිය තබාගෙන සිහියේ මානාපාන සතිය වඩන්න පුළුවන්. බුදුගුණ හිතන්න පුළුවන්, මෛත්‍රී හිතන්න පුළුවන්. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතීම චතුරාර්යක භික්ඛු භාවයේ සීලව. සිල්වත් භික්ෂුව මේ හතර වඩනව මොකටද ආරක්ෂාව? දැන් අපි හිතාගන්නේ බුදුගුණ අසුභය මරණය මෛත්‍රී කියන හතර වැඩුවාම යක්කු පෙරේත භූතිය ගහන්නේ කියලා. එහෙම ආරක්ෂාවකට නෙමෙයි. සිල්වතා තමාගේ ආරක්ෂාවට මොකේද සීලිය ආරක්ෂාවට රාග දේශ මොහ අකුසල ධර්ම ඇති වෙලා සතර ආපායට වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න මේ හතර වඩන්නේ ඇයි මේ සිහිය තබාගෙන මේ සිහිය ආරක්ෂාවට මේ ටික තියෙන්නේ සිල්වතාගේ ආරක්ෂාවට මේ ටික තියෙන්නේ මේ සති නිමිත්ත තුල හිත තබා සති නිමිත්ත තුල සිහියෙන් ඉන්නවනම් අකුසල ධර්ම වෙන්නේ නැහැ සිහිය කියන එක රැකෙනවා මේ ධර්මතාව ටිකෙන්. මේ සති නිමිත්ත කිත තබාගෙන බුදු ගුණ අසුබේ මරණය වඩනවා නම් මේ ටික කරනවා නම් මේ සිහිය රැකෙනවා. තමාගේ ආරක්ෂාවට මේ ටික කරන්න කියන්නේ. ඊට පස්සේ දැන් අර මනෝ විතරකයන් හඳුනාගෙන ඒ ප්‍රපංච ධර්මයන්ගේ සංසිඳීම සිද්ධ වෙනවා. සමත නිමිත්ත එන්නෙන්ද ආශේවනය කරනවා නම් එතනම සති නිමිත්ත ආශේවනය කරන්ට සති නිමිත්ත අල්ලගන්න උපකාරක ධර්මයක් පහසුයි. කය වචන දෙක ටිකක් සංවර කරගන්න එක. කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට සිහිය අල්ලගන්නවා තියා කය අල්ලගන්නත් බෑ. ඒ හින්දා කය වචන දෙකේ සංවරය ඕනේ වෙන්නේ ඕනේ උනේ මේ සති නිමිත්ත අල්ලගණ්ඩයි. එහෙනම් උන දැන් අපිට තවාර්ථයක් වෙනවා. නිති පන්සිල් රැක්කනම් පොහොය අටසිල් රැක්කනම් මේ සමාදන් වෙලා නිකන් ඉන්න නෙමෙයි මම සිල් ගත්තා කියලා ඉන්න හැම නෙමෙයි. කඩේක තියෙන කැත්තක් හරි මන්නේක් හරි ගෙනහිල්ලා දැන් අපේ ගෙදර වත්තේ විශාලට කැලේ වැවිලා හොඳට කැලේ කපන්න පුළුවන් කැපෙන තියුණු කැත්තක් ගෙනල්ලා අපි ඇඳයට දාලා තියෙනවා. කැපේද කැලේ? නෑ. කැලේ කැපෙන්නේ නෑ. කැත්ත මලකඩ කනවා විතරයි නේ. මේ අපේ ගෙදර වත්තේ මේ කෙලෙස් වණයක් තියෙනවා. මේ කෙලෙස් වණය සිඳින්න උපකාර පිණිස තමයි කැත්තක් වාදියක් ගත්තා වගේ මේ පොයේ දවසට සිල් ගත්තේ. සිල් සමාදන් වුණා. ඇයි? දැන් මේ කෙලෙස් වලින් හිඳින්න උපකාරක ධර්ම. දැන් ගිනාපු කැත්ත ඇඳයට දැම්මා වගේ දැන් අපි සිල් ගාගෙන ඉන්නේ කියලා පැත්තකටලා හිටියොත් මොකද වෙන්නේ? කැත්ත මලකට කනවා. ඒ කියන්නේ කෙලෙස් මල එනවා. කෙලෙස් වණේ වැඩෙනවා. අපි සිල් ගත්තනම් දැන් පොහොය අටසිල් හෝ නිති පන්සිල් හෝ සිල් ගත්තනම් ගත්තේ මොකටද? හිත අල්ලගන්න සිහිය අල්ලගන්න වායාම සති කියන දෙක සමාධියට උපකාර පිණිසයි. එහෙනම් දැන් සිල් සමාදන් වෙලා මේ පැත්තකටලා ඉන්න නෙමෙයි මේ සීලයේ එදා දවසේ උපායක් කරගත්ත මේ හිත රැකගන්න උපායක් කරගත්ත ආරක්ෂාව කරගත්තා. සීලයක පිළිටලා දැන් මේ සම්මත නිමිත ආසවන කරන්න හුරු කරගන්නවා. ඇයි? වලම්පිකන්ටික හොදනකොට සිහිය අල්ලගන්නවා කියලා උත්සාහවත් වුණාට බෑ සිහිය අල්ලගන්න ඒ ටික හදනකොට ළමයා කෑ ගහනවා. එතෙන්ට දුවලා එනකොටම සිහිය අල්ලගන්න බෑ බත් මුට්ටිය ඔන්න රොස් වෙනවා. ඒ ටික එනකොටම බෑ අන්න හරක කඹේ කඩාගෙන. දැන් මෙහෙම වුණාම සිහිය අල්ලගන්න වේගවත් නෑ අපි. ඒ හින්දා උපාසකම්මනම් උපාසක මහත්තයට උපාසක මහත්තයනම් උපාසකම්මට ගෙදර දවසේ එදා බාර දෙනවා මම අද සිල් ගන්න යනවා කියලා. දැන් මේ මොකද ඔක්කොම ටික කරමින් බැරි හින්දා දැන් මේ සිහිය අල්ලගන්න උපායක් ඔන්න දැන් පොයට යනවා පන්තලට. දැන් ආවේ ලොකු වැඩකට. ඇයි ගෙදර මෙහෙම තියෙන්නේ? දැන් දන්නවා සසරෙන් සමාවක් නෑ මෙච්චර ඉක්මනට කරනකොට සිහිය අතරන රාග දෙස මොහ ඇති වුණා කියලා. ඔබ ඉක්මනට කරපු නිසා මේ කියලා සසරෙන් සමාවක් එහෙම තියෙනවද? නෑ. හැමතැනකම සිහිය තියෙන එක වෙන්න වෙලා. එහෙනම් ඔය තරම් වේගෙන් අරමුණු වෙනවා නම් ඒ වේගෙටම සිහිය කියන එකත් ගෙනියන්න තරම් ඕනේ. නමුත් ඒ අසින්දගෙන බෑ. ඒ හිඳයි සිල් අරගෙන මේ දැන් පැත්තකට උණු උපායක්. දැන් අද දවසේදී හොඳට ඔළුවේ ඉඳන් පොරෝගන නිදාගත්තා කියලා මොන හරි අල්ලාපු සල්ලාපු කිය කියා හිටියා කියලා ගෙදර ගිහිල්ලා අර වගේ කරුණ ටික වෙනකොට සිහි වෙන්න සිහිය හිටියේද? හිටින්නේ නැහැ. දැන් මෙයා මේ සිහිය ඔරොත්තු දෙන ළමයාට එනකොට එතෙන්ටත් යන බත්තැලිය ගාවටත් යන්න පුළුවන් කියන තැනට වේගෙන් වේගෙන් කරන තැනට සිහියද වේගෙන් වේගෙන් යනවා කියන තැනට බලවත් කරගන්න මේ දවස උදව් කරගත්තා. එදා දවසේ දැන් දවස පුරාම සීලයක පිළිලා මොකද මේ කරන්නේ? සමාධිය ඇති කරගන්න මේ සමත නිමිත්ත ගන්න ආසේවන එක. හාමුදුරුවෝ බණ කිව්වත් කමන්නේ නැතත් කමන්නේ. එහෙම නැතිනම් අපි මේ අනුන් බලාගෙන ආව නෙමෙයි තමන් දැන් ඒක මේ දර්ශනයක් අපිට තියෙනවා එයාට. එයාට දර්ශනයක් තියෙන ඇයි මේ සීල් ගන්නෙ මම කියන එක. සීලය කියන එක සමාධියට උපකාරක ධර්මයක් කියන එක දන්නවා එයා. ඒ හින්දා මේ මේ දේට උපකාරකෝයි මෙයා ගත්තේ. සීල් ගත් එක හාමුදුරන්ගේ බණහන් උපකාරක ධර්මයක් කියන තැනකින් තියෙන උදාහරණ. එහෙම තැනකින් නෙමෙයි. ආයක හොඳයි. නමුත් මේ එහෙම කිව්ව නැහැ ස්වාමීන් වහන්සේලා මේ බණ ටිකක්වත් කියන්නේ නැහැ. රේඩියක විදාලා යන්නේ අරෙම කියලා අපි බයින්නෝ. දොස් කියන අපිට එහෙම කාට දොස් කියන්න බයින්න ඕනේ නැහැ. අපි මේ කරන එකේ අර්ථය දැනගත්තා. අපිට අපේ තියෙනේට බයින්න ගත්තොත් අපි ඉන්නේ නැති. ඒ මොකද සිල් අරගෙන බුදිය ගන්න ඔළුවේ ඉඳන් පොරවගෙන කියලා වගේ නේද? එතකොට මම මේ කිව්වේ සිල් ගත්තනම් එතකොට අපිට මේකේ අර්ථය තේරුම් ගත්තනම් පන්සල වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්, ගහක් යට වෙන්න පුළුවන්, කැලයක් වෙන්න පුළුවන්, ඉස්ගයක් වෙන්න පුළුවන්. දවස පුරාවට එයාට දන්නවනේ ගෙදර සිල් අරගෙන බෑ සම්බන්ධ සහිතන යනවා පන්සලට. පන්සලේ ගිහිල්ලා බෑ කට්ටිය ඔක්කොම කතාවට අල්ලගෙන සම්බන්ධ සහිතන ගෙදර ඉන්න. දැන් ඕනෙකම තියෙන්නේ මේක කරන්න අනිවාර්යෙන් පන්සලෝ ගෙදර කියන කාරණාව නෙමෙයි. ඊට පස්සේ ඔන්න සම්මත නිමිත් සීලයේ උපකාර කරගත්ත දැන් සම්මත නිමිත් ඔන්න පොයේ දවසට ගිහිල්ලා දැන් දවස පුරාම උසහයි. දැන් තමන් නිසා අනිත් අය අකුසල විතර්ක වලට අකුසලයන්ට සසරට අල්ලාප සල්ලාප වලට වැටුනෙත් නැහැ. අනිත් අය නිසා තමන් වැටුනේ. තමන් කෙනා කෙනා තම තමන්ගේ මට්ටම කරගන්න. සසරට වැටුනොත් ඔය අනිත් අය නිසා ප්‍රමාද වුණා කියලා මම ප්‍රමාද වුණා කියලා ඔය අය මාව බේරගන්න දෙන්නේ නැහැ. එහෙනම් මම අප්‍රමාදී විය යුතුයි. ලෝකෙ ගොඩක් හදන්න බෑ මම මාව හදා ගන්නවා කියන තැනක උසාවත් වෙනවා. මොන සති නිමිත්ත ඊට ගන්න එදා දවසේ වෙහෙසෙනවා. ආ වෙනදට වඩා උන්න දැන් ටිකක් පුළුවන්. ඊට පස්සේ ඒ ගෙදර වැඩ කරටි යුතු ඉවර වෙලා හවසත් විවේක අවස්ථාවට ආ සති නිමිත්ත තව ටිකක් බලවත් කරනවා. ඊට පස්සේ උන්න අටවක දවසේදීත් යනවා. මාස පොයේ දවසේදීත් යනවා. මෙහෙම යනකොට මෙයා හරි දක්ෂයි බත්හැලිය නේ බත්හැලි 10ක් රොස් වෙනවා නම් 10ටම 100ෙන් කරන්න පුළුවන් කියන තැන දක්වා 100 වැඩෙනවා ඕනම තැනකට වරොත්තු අන්න ඒ මට්ටමට යනකොට තමයි ප්‍රපංච සංසිඳෙන්නේ මොන දැන් සීල සමාධි ප්‍රඥා ප්‍රපංච සංසිඳෙනකොට ටික ටික ටිකට සංසිඳෙනකොට මොකද වෙන්නේ පාමොජ්ජං ජායති මොන හිතට ප්‍රමෝදය කියන එක ඇති වෙනවා පමුදුතස්ස පීති ජායති අන්න එදාට මේ සංකාර සංසිධීම නිසා කෙලස් නැතිවීම නිසා නිරාමිස පීතියක් ඇති වෙනවා පීති මනස කායම් පස්සම්බති කය හිත දෙක ප්‍රීති සහගත කල්ලි සිත ප්‍රීති සහගත කල්ලි කය හිත දෙක සංසිඳෙනවා පස්සද්ද කයෝ සුඛං වේදේති කය සංසිඳීම කය සපතහගත දැන් මේ පැත්තේ ඉඳ ගන්නවා දැන් ওই ටික කොහොම කරනකොට මේ පැත්තේ වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි සිහිය අල්ලගන්න විහෙතනවා කියන්නේ සිහිය වැඩෙනවා කියලා කියන්නේ සති සම්බුද්ධංගේ වැඩෙනවා. සිහිය හොඳට වැඩෙනකොට උපදින විතරකයන් අනිත්‍ය හැටියට තමා තුල හැටියට දුකක් හැටියට පේනවා ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙනවා. මේ දෙක කරන්න නැවත නැවත උත්සාහය බලවත් වෙන විරිය සම්බොජ්ජංගේ වැඩෙන. ඔන්න මේ ටික කරනකොට තමයි අරමුණ සංසිඳිලා ප්‍රමෝදය ඇතිවෙනවා ප්‍රමෝදි නිසා ප්‍රීතිය ඇතිවෙනවා. දැන් මේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන. ඉබේම වෙන්නේ දැන්. ප්‍රීතිය නිසා හිත කය දෙක සංසිඳෙනවා. දැන් ඔන්න පස්සද්දි සම්බොජ්ජංගේ වැඩෙනවා. දැන් මේ බොජ්ජංග ධර්ම වැඩෙන මට්ටමට ඇවිල්ලා මේ පැත්තේ. මේ ටික කරනකොට දැන් මෙහෙන් මේ බොජ්ජංග වැඩෙනවා. දැන් අපි සීල සමාධි ප්‍රඥා කළේ අරමුණු සංසිඳීම නිසා ප්‍රමෝදය ඇති වෙලා ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙලා ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙලා කියන මේ දැන් බුද්ධංග ධර්ම මේ පැත්තේ වැඩෙන්නේ. පස්සද්ධ කය සුඛං වේදේති. කය සංසිඳනකොට හිත කය දෙක සැපසහගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඔන්න කය හිත දෙක සපසහගත වෙනකොට විත සමාධියන ඔන්න ධ්‍යාන මට්ටම කියන එක උපදින දැන් ඔන්න සමාධි සම්බුද්ධංගය කරනවා. සමාහිතේ චිත්තේ යථා භූතම් පජානාති. අපි දැක්කනේ දැන් ඉස්සෙල්ලා එකක් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා ඇත්තක් දැකලානේ ආවේ තුන් කාලේ තියෙන තැනකින්. ඔන්න මේ ටික මගෙන අන්න අර අතීතයේ ඇත්තටම නිරුද්ධ වෙලා නේද අනාගතයේ ඉපදිලා නැහැ නේද වර්තමානයේ හටගෙන නැති වෙනා නේද කියන එක පේන්නේ දැන් ඔන්න පේනවා සමාධිය කියන තැනට අරිෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වෙන උතන තාම එතකම් මේ පෙවුනේ නැහැ එතකම් මේ තුන් කාලය තමයි හිත කර කර ආයේ ඒ කියන්නේ මේ මාතෘකට යන පාරේ තමයි ගියේ දැන් ඔන්න සමාධිගත මනසක් ඇති වුනහම ඇත්තටම අතීතය කියන්නේ නිරුද්ධ වෙලා නේද අනාගතය ඉපදිලා නැහැ නේද වර්තමානයේ හටගෙන නැති වෙනව නේද කියන එක පේනවා එදාටයි ඇත්ත මේකනම් නිරුද්ධ වෙච්ච දේවල් ඇති බවට මේ දුක් විඳින ලෝකය ගැන කලකිරෙන්නේ ඇත්ත ඇති හැටි දකින්නකොට මොකද වෙන්නේ අත නිබ්බිදී දුක එදාට දුකේ කලකිරෙනවා කලකිරෙනකොට නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා මිදුනහම මිදුනා කියන උන පහළ වෙනවා මේ ලෝකෙන් මිදුන තුන් කාලයෙන් මිදුන පංච උපාදාන ස්කන්ධයෙන් මිදුන ඒ කියේ මොකද්ද අර සම්මාදිට්ඨිය කියූපේකේ අර දැකපු ඇත්තේ ජීවිතය ස්ථාවරම වුණා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ වර්තමානය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන සාත් වෙලා එයාට දැන් මේ හිතල කරන එකක් නෙමෙයි හිතනවා නෙමෙයි වෙලා එයාට ජීවිතේ හැරිලා බලන්න පිටිපස්සක් නැහැ විපමුත්තස සබ්බදී සියලු තැනින්ම මිදලා අපිට තමයි උඩක් යටක් ඉදිරියක් පිටිපස්සක් දෙපැත්තක් තියෙන්නේ විමුක්ති සහගත මනසට එහෙම එකක් නැහැ ඔය ඔක්කොම ටික මැනලා තියෙන මේ එක කයකට සාපේක්ෂ මේ කය කියන නිමිත්තෙ මිදුනෝ මොකේද අපි මා ඉන්නේ මේ කය කියන නිමිත්තෙන් අපි මිදුනොත් මොකේද මා ඉන්නේ මයින්ඩ් එකක් එයාට මේ පේන රූපයෙන් මිසක තමා කියලා පනවන්න මේ ධර්මතාවයක් හම්බ වෙන්නේ අද අපිට වේගෙ මේ පේන සිද්ධිය මෙහෙම පේන සිද්ධිය මේ දෙකම රූපේ මේ පැත්තට මට මාව පේනවා මේ පැත්ත රූප පේනවා කියලා ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන ඇහැට පේන එකම රූප ආයතනයයි මේ අපි. පැත්තට ගියොත් ගැඹුරු වෙයි. ඒව නැහැ. ඒව ඔක්කොම සාත් වෙනවා. ඒව ඔක්කොම සාත් වෙනවා. හොඳට දන්නවා එතකොට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. මේ ධර්මතාව පහ දන්නවා. සීලයේ පිහිටියේ සමාධියටයි සමාධියේ පිහිටියේ ප්‍රඥාවටයි මේ ටික කරනකොට මේ කෙලෙස් සංසිඳිලා සමාධිය ඇති වෙලා ඇත්ත ඇති හිටි දැකලා මේ ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා මේ තමයි විමුක්තිය නැත්තම් තුන් කාලයෙන් හිත මිදෙනවා මිදුනහා මිදුනහා කියන නුවණ එනවා මෙන්න මෙතෙන්ට නේද ගන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මෙතෙන්ට කියලා දන්නවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන එතකොට මේ නිවන් මඟ විතරයි කෙරු ඒ කියන්නේ ලැබෙන්නත් පුළුවන්ද අපි කරලත් ලැබෙයිද නැද්ද දන්නේ නැහැ කියලා කෙසේද විමතියකින් තොරව ඒකාන්තයෙන් කරන කෙනාට ලැබෙනවමයි කියන තැනක තියෙනවා අර උපමාවක් තියෙන්නේ බුරුලේ කිරි පිරුණු පැටව දාපු අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා කෙනෙක් අඟෙන් කිරි දවනවා මට ඕනේ ඕනේ කියලා ලැබෙනවද? එපා එපා කියලා දෙව්වොත් ලැබෙන්නේ ඇයි? කිරි ලැබෙන්න නොසුදුසුයි. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා මට නම් කිරි එපා ඕනෙම නැහැ චුට්ටක්වත් එපා කියලා බුරුලෙන් දවනවා. ලැබෙනවද? එපා කියනවා. ලැබෙනවා. ඕනේ කියපුවොත් ඒත් ලැබෙන ඕනේ කියන එකද එපා කියන එකද නෙමේ ප්‍රතිපදාව මතයි යම් කිසි කෙනෙක් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂා වඩයි නම් උදේට කියන්න මට නිවන එපා කියලා හවසටත් කියන්න මට නිවන් එපා මට නිවන් දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරද්දී ඒත් නිවන් දකියෝ මේ ප්‍රතිපදාව වඩන්න නැත්නම් උදේටත් ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්න දවල්ට ප්‍රාර්ථනා කරන්න රාත්‍රීට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ ඒ ප්‍රතිපදාවේ නිවෙන්නේ නැත්නම් නිවෙන්නේ නිවෙනවා නම් ඒ ප්‍රතිපදාව නිවෙනවා. ඉතින් මම මතක් කළේ ගොඩක් කරුණු කිව්වා. සිංහතුනි මේ වචන ටික ඇහිම පවා සසර තිනකටයි අපිට ලැබෙන්නේ. මේ වචන ටික අහගන්න බැරුව සසරදී මේ ටික ඇහෙන්නේ නැතුව අවිද්ද වාරවල මෙච්චරයි කියලා හිතන්න බෑ. සතර අපායට වැටිච්ච වාරවලදී අවීච ආදී නිරයන්ට වැටුණු අවස්ථාවවලදී පපුවේ අග්ග ගහපි අඬන්න තියෝන තරම් අනේමම මිනිස්සෙක් වෙනවනම් මම මහන වෙනවා මම භාවනා කරනවා මම සිල් ගන්නවා කියලා පපි අද්ද ගහනඳන්න ඇති අනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනවා නම් ධර්මයේ මට අවබෝධ වෙනවා නම් කවුරු හරි මට බණපදයක් කියලා මේ දුකෙන් මුදවනවා නම් කියලා විලාප දෙදී අඳන්න ඇති ඇති නෙමේ අඳලා තියෙනවා බුදුහාමුදුරු දේශනා කරනවා ඒත් පින්වතුනි අපිට මේ අවස්ථාව ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න නැත්තම් අපි තරම් අවාසනාවන්තය තව නැහැ. පින්වතුනි ගොඩාක් දෙනෙකුට ජීවිතයේ යථාර්ථය අමතක වෙලා ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවන අය ඉබඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්න පෙර පිනකට දෝ කොහෙද ඒකත් බොහොම ටික දෙනයි. බොහොම දෙනෙකුට එහෙම සසර පරතරක් හොයන්න ඕනේ නැහැ. මේ ලෝකෙ තුලම හරය වශයෙන් දකිනවා ඉබඳු ලෝකය අනුකරණය කරන්නේ නැතුව මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණ මේ මොහොතදී මේ සංසාර දුක අවසන් කරගන්න උත්සාහවත් වෙන්න තව කෙනෙක් නිසා හරි අපි සසරට වැටුනොත් දුක් විඳින්න අපිටයි ඒ ඉසල ජීවිතය අපිට අම්මේ තාත්තේ කයියේ සහෝදරෙක් ඉඳ ඇති ඔය අය නිසා කියලා අපි එදා නිවන් දකින්න ප්‍රතිපදාවක් තිබුණා නම් ඒ ප්‍රතිපදාව හැසිරෙන්නේ නැතුව ඒ ආයත උපකාර කළාද? අනේ ඒ ආයත නැරිලා. එතන ප්‍රමාදී වෙහිටපු නිසා ඒ ඇති කරගත්ත තණ්හාවෙන් අද මෙතෙන්ට ඇදලා දැම්මා. අද ඒ කවුරුවත් ඉන්නේ නැහැ. අනේ අපිට උපකාර කරපු ඉඳන් නෙවෝ සසරට යන්නේ නිවෙන්නේ බේරුන්නේ යන්න බැරි උනේ කියලා වතුර ගොරක් අදිනව එනවද? ධන්නේවත්. අදත් එහෙමයි දුව පුතා අයියා තාත්තා අම්මා අක්කා කියලා ඉන්නවා. මේ ඉන්න එකේ ප්‍රමාදීව ඉදමින් දහම කැහැතරෙන්නේ නැහැ. මෙතන ඇති කරගත් ප්‍රමාදී බව නිසා ආයෙත් කොහට හරි දායි මේ කවුරුවත් ඒ කියලා හිතනවා වලට යබ්බොන්න. හොඳට මතක තියාගන්න අනුඥාතෝ තතෝ ආග අනුඥාතෝ විතෝ ගත යතහගතෝ තතහගත කාතත්ත පරිදේවනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. කිසිම කෙනෙකුට නොදන්නා මෙතෙන්ට ආවා කාටවත් නොදන්න මෙතනින් යනවා යථාගතෝ තථාගත යම්ස යාවදේශේ යනවා ඉතින් කාතත්ත පරිදේවන කවුරු වෙනුවෙන් අඬන්නද කියලා අහනවා ඒ බව හොඳට මතක තියාගෙන මට බණීද දන්නේ නැ නේ කිවලු උපාසකම් වල හැම උපාසකම අතුරු තම තමන් ඔක්කොටම කියන්නේ හැමෝටම තම තමන්ගේ විමුක්තිය තම තමන් සාත් කරගන්නට හැම දිනම අදහස් කරගන්නට ඒ සඳහා මම මේ කළ දේශනාව යම් පමණ කොහොම පිටුහලක් වේවා පාරමිතාවක් වේවා කියලා.